2013 වසරේ 3 මාසේ 30 වෙනිදා භාවනා වැඩසටහන. සක්කාය දිට්ඨිය දුරලන්නේ කෙසේද? සක්කාය දිට්ඨිය දුරලන්නේ කෙසේද කියන මේ ප්‍රශ්නයට අපි කතා කරමු. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මොකක්ද කියලා මුලින්ම තේරුම් කරගමු. මම කියලා දැකීම. ඒක ඇත්ත වශයෙන් හිතලා කරන දෙයක් නෙමෙයි, ඉබේ සිද්ධ වෙනවා, සිද්ධ වෙන සිද්ධාමයක්. අපි හිත හිතා දකින්නේ මේ මම දකින්නේ, මම දකින්නේ කියලා. ඉබේම අපි ළඟ තියෙනවා මේ මම දකිනවා, මට පේනවා, මම විඳිනවා, මං දුක් විඳිනවා, මං සැප විඳිනවා කියලා ඔහොම දෙයක් තියෙනවා. ඉතින් මම ගැනම මම සතුට වෙනවා, ආය දුක් වෙනවා. ඔහොම තියෙනවම දෘෂ්ටිගත වීමක් මෙතන තියෙන්නේ. ඒ දෘෂ්ටිගත වීම නිසාම තමයි හැබැයි අපි මෙතෙන්ට ආවේ. නැත්තම් මිනිස්සෙක් කියලා උපදින්නෙත් නැහැ. තිරිසන් සතෙක් හරි වෙලා උපදින්නේ ඒ මමේ කියන දෘෂ්ටිගත වීම නිසා, ඒ බැඳීම නිසාමයි. ස්වයන් ශක්තියක් මේ විශ්වයේ සතර ධාතුන් බිහි වෙන තැන්වලදී මේ ශක්තිය මේ විඥානයේ සසර හටගත්තා. හටගෙන ඒක විදුත් බලයක් වගේ ඒ මම කියන චින්තන බලයක් හැදිලා ඒක තුල ස්වයං ක්‍රියාකාරී බලයක් අටගෙන ඒකේ තියෙන උෂ්ණත්වයත් එක්ක තමයි මේ සසර යන්නේ. අපේ හිතේ ඇතුලේ තියෙන රස්නය. ඒ උෂ්ණත්වය වැඩි වෙනකොට අපායට යනවා, අඩු වෙනකොට දිව්‍ය ලෝකයට යනවා. නැතිම වුණහම තමයි නිවන් දැක්කා කියලා කියන්නේ. යම්කිසි බලයක් තියෙනවා, හත් කරන බලයක් තියෙනවා. ඒකට කියනවා වේදනාව. ඉතින් අපි කෙනෙකුට එකපාරට කියන්නේ ඔබ ඒ කාන්දෙන් සසර යන්න එපා, මෙතනම ඉවර වෙන්න කියලා මම නම් කියන්නේ. තමන්ගේ ප්‍රාර්ථනා පරිදි යන්න. හැබැයි මේ ධර්මය අවබෝධ කරගන්න. ඇයි? ඔබ සසරදී විවිධ දුක් ගැහැටවලට පත්වීමෙන් වළක්වාලන්න පුළුවන් මේ ධර්මයට. කියන්නේ ඔබ ඉතහාම දුගත ස්ථානවල උප්පත්ති භාවයන් වලට යන එක වළක්වන්න පුළුවන්. සසර මොන පාප කර්ම තිබ්බත් ඒ ඔක්කොම පුච්චලා දාන්න පුළුවන් මේ ධර්ම බලවේගයට. ඒකයි තියෙන මේකේ බලය, වැදගත්කම. දහසක් නයින් ප්‍රතිමණ්ඩිත කියන්නේ ඒකයි. කෝටියක් පව් හේදෙන දුර්වල වෙනවා මේ ධර්මයේ දැකීමත් එක්කම. සසර තිබුණු බැඳීම් කෝටියක් ලෙහෙනවා. කෝටියක් කියන වචනයක් පාවිච්චි කළාද වැඩි ප්‍රමාණයක් ලිහිලා යනවා කියන එකයි ඒ කියන උත්සාහ කළානේ. හැම ළඟම තියෙනවා. පොඩ්ඩක් බලන්න තමම පරීක්ෂා කළා ඔය මමත්වය කොහොමද ඇවිස්සෙන්නේ කියලා බලන්න. ජීවිතයේ තියෙන හැම ක්‍රියාවලියක්ම ඔබට හොඳ දහම බණ පොත. කවුරු හරි ඔබව තරහ ගස්සන කොටත් බලන්න. කවුරු හරි ඔබව ප්‍රශංසා කරන කොටත් ඔබේ හිත දිහා බලන්න. ඒ ගලාගෙන එන අවිද්‍යාත්මක චින්තනයේ රටාව නිසා මම මම කියන හැඟීමෙන් තර වෙන තරමට මිනිස්සයාට දුක වැඩි. ඇයි? ඊට පස්සේ හැම දෙයක්ම තමාට ඕන විදියට තියෙන්න ඕනේ කියලා හිතනවනේ. තමාට ඕන විදිහට හැම දෙයක්ම තියෙන්න ඕන කියලා හිතනවා. අවසානයේ හැම එකක් එක්කම තරහ වෙලා ඇවිල්ලා කන්නාඩියෙන් බැලුවාම තමන්ගේ මූණත් එක්කත් තමන් තරහ වෙනවා. මන් දැකලා තියෙනවා මේ සමහර දූලා ඉන්නෝ අම්මලාට බයිනෝ මගේ නාහේ හරියට හදලා නැහැ කියලා ඒ කාලේ. පොඩි කාලේ නාහේ හැදුවේ නැහැ හරියට කියලා. මේ හොඳ නාහයක් තියෙනවා. කොහොමද තියෙනවා? මේ නාහේ තා පොඩ්ඩක් දික්ුණා නම් හොඳයි, වකුටු වුණා නම් හොඳයි කියලා එක එක සංකල්ප තියෙනවා. ඒක තමයි මමත්වයේ තරවෙන්න මිනිසයා ධර්ණු වෙන ගුණයක් ඇති වෙන මිනිස්සුන්ගේ. දැන් ඔබ විසින් මොනවත් හොයනව නෙමෙයි, ඔබ ගවේෂණය කරන්නේ ඔබවමයි. මෙතෙක් කාලයක් අපි කරේ මා විසින් අන් දෙයක් සෙව්වා, පරේක්ෂණය කළා. මා විසින් අන් කෙනෙක්ගේ හොඳ නරක බැලුවා. මා විසින් මෙතන මා විසින් අන් කෙනෙක් නෙමෙයි, මා විසින්මයි. ඇහෙන් නොයෙකුත් දේවල් අපි බැලුවා. දැන් අපි ඇහෙන් ඇහැ දිහාම බලනවා. තමන්ගේ හැදිහාම කණින් වෙන දෙයක් ශ්‍රවණය කළා. දැන් අපි ශ්‍රවණය කරන්න නෙමෙයි උත්සාහ කරන්නේ, ශ්‍රවණේ යනු කවරක්ද, අහනවා කියන්නේ මොකක්ද? නාසයෙන් ගඳ සුවඳ බැලුවා. දැන් අපි ඒක නෙමෙයි හොයන්නේ. ගඳ සුවඳ කියන්නේ, ගඳ සුවඳ දැනීම කියලා කියන්නේ කවරක්ද? දිවෙන් රසනේ රස බැලුවා. දැන් අපි රසනී රස කියන්නේ කුමක්ද? ගතින් පහසුව අපහසුව වින්දා, හිතට මේක පහසුව අපහසුව දැනෙන්නේ කොහොමද? සිතෙන් අපි දුක්ුණා සතුටු වුණා. දැන් දුක් වෙන්න නෙමෙයි සතුටු වෙන්න නෙමෙයි මම උත්සාහ කරන්නේ, දුක සතුට යනු කවරක්ද? එතකොට පේන දෙයක් තමයි අපි මේක මවාගත්ත දෙයක්, සම්මත කරගත්ත දෙයක්, සම්මුති ලෝකය. සම්මුති ලෝකය, ඒ සම්මුතිය නිසා අපි දුක් වුණා, සතුට වුණා, කැමති වුණා, අකමැති වුණා සම්මුතියට. ඒ නිසා අද සම්මුතිය මිනිස්සු බලාපොරොත්තු වෙන නිසා සම්මුති ස්වરૂපයම ඉතින් පෙන්නලා මිනිස්සුන්ගේ හිත් දිනා ගැනීම සඳහාද ලෝකේ හැම මිනිස්සෙක්ම පෙළඹිලා ඉන්නවා. එහෙම තත්ත්වයක් තියෙනවා. සම්මුති ලෝකේ මිනිස්සෙක්ගේ හිත දිනා ගන්න නම් සම්මුතියෙම යන්න ඕන. සම්මුතියේ ගෞරවයට පාත්‍ර වෙලා තියෙන්නේ කවරක්ද? ඒ දේ අපි ළඟ තියෙනවා නම් අපිත් ගෞරව ලබන කෙනෙක් බවට පත් වෙනවා. සම්මුතියේ රත්තරන් ගෞරවයට පාත්‍ර වෙලා තියෙනවා. ඉතින් ලොකුවට රත්තරන් පැලඳලා ගියාම ගරු කරනවා. සම්මුතියේ යම් වාහනයක් ගෞරවයට පාත්‍ර වෙලා තියෙනවා නම් ඒ වාහනේ නැගලා ගියාම ගරු කරනවා. මේ මම්ම දැකලා තියෙනවා. මං ත්‍රිවිලර් එකකින් ගියපු දවසට පිළිගන්න එක විදිහක, අනුන්ගේ හැරි ලොකු වාහනයක ගියපු දවසට පිළිගන්නේ තව විදිහකට. ඉතින් මං කල්පනා කරනවා, ඒ දාවිත් මමනේ, අදාවිත් මමනේ, ඇයි මං කෙරේ නැහැ? බලනකොට මේ මට නෙමෙයි. ඉතින් මිනිසුන් පෙළඹිලා ඉන්නෝ ඒ දේවල් හරහා එන ගෞරවය පවා තමන්ගේ ජීවිතයට එකතු කරගන්න. මේක තමයි සම්මතය. සබ්බේ පුතඤ්ජන උම්මත්තකා, මිනිස්සු ළඟ තියෙන උමතුවා. ඒව එකතු කරන්නේ උමතුවකින්, ඒවට දරු කරන්නෙත් උමතුවකින්, ඒ ඔක්කොම හදලා තියෙන්නේ සම්මතේ ලෞකික ලෝකයේ තුල අනාවෝදේ. මම මේකෙන් කියන්නේ මේ දේවල් නොතිබිය යුතුයි කියලා. මේ දේවල් තියෙන්න ඕන නෙවැරදි දර්ශනයකුත් එක්ක. අර මරිණාත්මක සංකල්පෙ දාන්නේ. මේ දේවල් තියෙන්න ඕන නෙවැරදි දර්ශනයකුත් එක්ක. හතරන් තියෙන්න ඕන රත්තරන් වල අගයක් දැනගෙන තියෙන්න එපයි ඒකේ. ඒ වගේ මේවයි තියෙන ස්වභාවය දැනගෙන මේව තිබුණහම මනුෂ්‍යට ඒවා සැනසෙල්ලට හේතු වෙනවා. දැන් පින්නතුන් මේ සක්කාය දිට්ඨිය නැති කරගන්න මොකද්ද කරන්න ඕන කියලා කෙටිම සිද්ධාන්තේනේ අහන්නේ. ඔබ අකාලිකත්වයට හැම මොහොතකම මනසින් නුවණින් පිවිසෙන්න. අකාලිකත්වයට පිවිසෙන්න. අකාලිකත්වයට පිවිසෙන්න පිවිසෙන්න කාලය කියන එක, කාලයේ ධර්මතා ඉවත් වෙනවා. උදාහරණයක් වශයෙන් අපි නුවර එළිය පැත්තට යන්න යන්න යන්න යන්න කාලගුණය වෙනස් වෙනවා. අපි උඩට යනකොට AC එහෙමත් ඔෆ් කරලා වීදුරු ඇරලා දාලා යනවා. ඇයි? යන්න යන්න මෙහි තියෙන වියලි කාලගුණය නැති වෙලා සෞම්‍ය කාලගුණයක් ඔන්න උදා වෙනවා වගේ. මේ උදාහරණයක් දුන්නේ සරල. ඒ වගේ මේ අකාලිකත්වයට පිවිසෙන්න පිවිසෙන්න කාලේ රස්ණය නැති වෙලා ඒ අකාලික නිවීමේ ගුණය දැනෙන්න පටන් ගන්නවා. එහෙනම් ඔබ මනසින් කාලිකත්වයට යන එක මේ අචින්තියේ සුපසන්නානං විපාකෝ හෝති අචින්තියෝ. අචින්තය කියලා කියන්නේ අකාලික කියන එක. අනන්තය කියන එකනේ. අනන්තය කියන්නේ අකාලිකයි. අසීමාන්තිකයි කියලා කියන්නේ, අසීමාන්තිකයි කියලා කියන්නේ සීමා දෙකක් නැති. සීමා දෙක මැදින් යනවනේ, මේ සීමා දෙකම ඉවත් කරලා යනවා. මතක තියාගන්න මධ්‍යම ප්‍රතිපදාව. සීමා දෙක මැදින් ගියොත් දෙකම අරන් යන්න වෙන්නේ. සීමා දෙකම ඉවත් කරලා ගියොත් දෙකම නැහැ. ඉතින් ලංකාවේ අය මේ කාමසුකල්ලිකාන යෝගී, අත්තකිලමතාන යෝගී මැදින් ගමන් කරන්න හදනවා. මැදින් නෙමෙයි මධ්‍යම ප්‍රතිපදාව හැදෙන්නේ. කාමසුකල්ලිකාන යෝගී, අත්තකිලමතාන යෝගී දෙකම අයින් කරනවා. එතකොට ඒ දෙකම නැහැනේ. ඉතින් හොඳයිනේ. එතකොට උභවන්තෙන් නිදහස් වෙනවා. උභවන්තෙන් කියන්නේ සියලු අන්තේ. එතකොට දික්ඨින්ච අනුපගම්ම වුණා. දෘෂ්ටි වලින් නිදහස් වුණා. දර්ශනේන සම්පන්නෝ, දර්ශනේන් පූර්ණත්වයටපත් වෙනවා. දැන් ඊටම පැහැදිලිනේ. හැම මොහොතකම වඩන්න දියුණු කරන්න ඕන ඕකයි. සාමාන්‍ය ක්‍රමේ තමයි මේ ඉන්ද්‍රියන් 6 පුරුදු වෙලා ඉන්නේ. මේ ඉන්ද්‍රියන් 6ට තේරෙන දේවල් ග්‍රහණය කරන්න. ඒකනේ පුරුදු වෙලා ඉන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි, මනෝභාවයන් ග්‍රහණය කරන්න පුළුවන්. ඊට වැඩි දෙයක් ගැන හිතුවද මේ ගත වෙන කාලය තුල? නෑ. ඉතින් මේ දහම කිව්වහම ටිකක් කම්මැලි වෙන්නෙත්, ටිකක් අපහසු වෙන්නෙත් ඇයි? මේ අකාලිකයි කියන ගුණය ඉන්ද්‍රයන්ට හසු නොවන එක. ඉතින් බැලුවහම එකපාරට අහුවෙන්නේ මුකුත් නෑනේ. ඉතින් සමහර අය අතහැරලා දානවා. සමහර අය එක මුකුත් නැහැනේ, එහෙනම් ඒ පැත්ත නෙමෙයි වෙන පැත්තක් වෙන්න ඇති කියලා වෙන පැත්තක් බලනවා. කාලිකත්වය තුළ කිසිවක් හමු වෙන්නේ නැහැ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි වශයෙන්. ඒ වගේම රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන වශයෙන් කිසිම දෙයක් කියන්නේ රූප වේදනා සංඥා සංකාර කියලා කියන්නේ තනිකර මේ මනෝභාවයන් සුඛ දුක්ඛ උපේක්ෂා වශයෙන් පෙරලෙන සිද්ධාන්ත පහ. මේ සිද්ධාන්ත පහ හැමතිස්සෙම ක්‍රියාත්මක වෙමින් තමයි දුකක් හෝ සතුටක් හෝ ඉර්ෂ්‍යාවක් හෝ ලෝභයක් හෝ තරහක් හෝ ඔය කියන ඕනම ක්ලේශයක් ඇතුළේ මේ මේ පහ මිශ්‍රණය වෙලා තමයි මේ ශක්තිය හදන්නේ, නිපදවන්නේ. ඉර්ෂ්‍යාව කියන්නේ ශක්තියන්නේ මේ ඕන දෙයක් හදන්නේ මේ පහ හේතුයේ තියෙන පහේ තියෙන වැරද්දට අනුව තමයි මේ දේ කරන්නේ. ඉතින් අකාලිකත්වය හොවෙන්නේ නැහැ ඉන්ද්‍රයන්ට. ඉතින් අපි මොකද කරන්නේ ඉන්ද්‍රයන් අහුවෙන්නේ නැත්තම්? ඉන්ද්‍රියෝ ඒ වුණාට පින්නතුනේ මේ ශරීරය තුල පිම්බිලා ඉන්නවා කියලා අපිට ඒකට කියන්න පුළුවන්. ඉදිමිලා ඉන්නවා කියලා කියන්නත් පුළුවන්. තේරෙන විදිහට අර කියන්නේ අය ඉදිමිලා කියලා. ඉදිමිලා ඉන්නේ මොකද්ද? මට ඕන දෙයක් දකින්න පුළුවන්, අහන්න පුළුවන්, දැනගන්න පුළුවන්, විඳින්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන් කියලා මාන්නෙන් තමයි මනස ඉන්නේ. ඔබේ මනස, ඔබේ මනස ඇතුලේ හොඳට බලන්න. මොකද්ද මනස කියන්නේ? මට ඕන දෙයක් තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා ඉතින් මේ අකාලික ධර්මයත් එක්ක ගස්ඨණය කරන්න, ගස්ඨණය කරනකොට ඉන්ද්‍රියන් තේරුම් ගනි එයාට කරන්න පුළුවන් සීමාව කොතෙක්ද කියලා. සම්පූර්ණ නිර්වාණය පිළිබඳව කරුණු කාරණා සියල්ල මේ ඉන්ද්‍රියන් හයට දැනුවත් කරන්න පුළුවන් කමක් නැහැ. කොටසයි පුළුවන්. ඇඟිසි ඡායාවක් අදින්න පුළුවන්. දැන් මෙතෙන්ද සිරිපාදි කන්ද පෙන්වන්න කිව්වොත් මට ඒක පෙන්වන්න බෑනේ. දැන් මම මෙතෙන්දි කොළ කෑල්ලක් අරගෙන ඇඳලා පෙන්වනවා. මෙන්න මෙහෙම කන්දක් තමයි සිරිපාද කන්ද. අන්න ඒ වගේ දෙයක් තමයි නිර්වාණය ගැන අපිට කරන්න පුළුවන් දැන්. ඉන්ද්‍රිය විෂය කොටාසය තුළ නිර්වාණය අඳින්න බෑ. හරියට ඒ එලෙසම තහවුරු කරවන්න බෑ. පොඩි සිතුවමක් අඳින්න පුළුවන්. ඒ සිතුවමින් තමයි විශිෂ්ටය අතෙන්ට මාරු වෙන්නේ. වෙන දෙයක් නෙමෙයි. අකාලිකත්වයට හැම මොහොතකම පිවිසෙන්න ඒ වේගයෙන් ඔබගේ කාලයේ ධර්මය මැකියනවා. කාලයේ උණුසුම නැති වෙලා යනවා. අකාලික නිවින ගුණය, සංසිඳුණු ගුණය ඔබට දැනෙන්න පටන් ගන්නවා. තේරෙන්නේ නැති ගමනක් තමයි. ඉතින් තේරෙන්නේ නැති දේවල් අද අතහැරලා දැම්මනම් භෞතික ලෝකවාදී ක්‍රමයට බැලුවත් තේරෙන්නේ නැති දේවල් අතහැරලා දැම්මනම් අද මේ ගුවන් යාන හැදෙන්නේ 500ක් 600ක් 800ක් අරන් යන ගුවන් යාන. තේරෙන්නේ නැති දේවල් තේරුම් ගන්න උත්සාහ කරපු නිසා තමයි අද මේ දේවල් නිර්මාණය වෙන්නේ. දැන් අද සෙල්ෆෝනය තුල තියෙන විශ්ව කර්ම වෙන සමහරලාට අපි හිතුවෙත් නැහැ ජීවිතේට. සමහර කාල පොඩිම කාලෙන් අපි හිතුවේ නැහැ මේ අතේ ගෙනියන ෆෝන් එකක් එහෙම එකක් හම්බේ එහෙම එකක් තියෙන්න පුළුවන් කියලා. නෑ රූපිට රූපි බලාගෙන කතා කරන්න පුළුවන් ඕන තැනක ඉඳගෙන කියලා අපි හිතුවේ නැහැ නේද? විශ්වාස කරන්න නැති දේවල්, හිතන්න බැරි දේවල් මිනිස්සු හොයාගෙන ගියා. ඉතින් බුදුරජාණන් ඒව ඉන්ද්‍රිය සහ ඉලෙක්ට්‍රොනික තහවුරු වී මත ගොඩ නැගෙන දේවල්. ඒව ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ දියුණුවක්. ඉන්ද්‍රියන්ට කරන්න පුළුවන් දියුණුවක්. නමුත් නොපෙනෙන ලෝකයෙන් සාගත්තා. සංඥා පද්ධති මේ ඉලෙක්ට්‍රොනික සංනිවේදන එකක්වත් මේ මෙහෙන් හොයාගත්තේ නෙමෙයි. මේ මිනිස්සයාට දැනিলা හොයාගත්ත නෙමෙයි. ඉලෙක්ට්‍රොනික අතර ක්‍රියාත්මක වෙන සංඥා පද්ධති ඒවා තුලින්ම ඒවා අඳුනගෙන ඒවයි දිනුන ඇති කළා. එහෙම නැතු තරංගයක් ඇහැට පේන්නේ නැහැ. ඒක හඳුනගන්නත් ඕන. තවත් ඉලෙක්ට්‍රොනික පද්ධතියකින්ම ඇරෙන්න වෙන එකකින් අඳුනගන්න බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ සවාගන්න පින්නතුනේ මේ ඉන්ද්‍රියන්ට මොනම විදියකින්වත් සාපේක්ෂිත නැති, සමාන නැති, ග්‍රහණය කරන්න බැරි දෙයක්. ග්‍රහණය කරන්න බැරි දෙයක්. ග්‍රහණය කරන්න බැරි දෙයක්. ඒකට තමයි අකාලිකත්වය කියන්නේ. ඔබ ඒ ගැන හිතලා බලන්න, ඉන්ද්‍රියන් ග්‍රහණය කරන්න බැරි දෙයක් කියන්නේ මොකක්ද? බැරි දේවල් මොනවද? බැරි දේවල් රාශියක් තියෙනවා. දැන් ඔබට කිව්වොත් සුඛ දුක්ඛ උපේක්ෂා කියන වේදනාත්‍රය ඇරෙන්නට දෙයක් හිතන්න කිව්වොත්, සුඛ දුක්ඛ උපේක්ෂා කියන මේ වේදනාත්‍රයකින් තොර දෙයක් ගැන හිතන්න කිව්වොත් අහුවෙන්නේ නැහනේ. ඒ අහුවෙන්නේ නැති නිසාම ඒ අහුවෙන්නේ නැති එක දිගේ යන්න. ඒකට ඇදී යන්න යන්න යන්න යන්න අර ඉන්ද්‍රියන් වල තියෙන උණුසුම නැති වෙනවා. ඕනෝමයි ඉන්ද්‍රිය බලය බිඳින්නේ. මේ මනසේ තියෙන අවිද්‍යාත්මක පුස්මාන්නයක් ඉදිමීම, ඒ ඉදිමුම් බහිනවා බුද්ධිය මේ ශ්‍රේෂ්ඨ ධර්මයේ ගෂ්ඨණය කරන්න කරන්න මෙයාගේ ලොකුකම බහිනවා. දැන් සමහර අය එනවනේ මෙහෙම ලොකු කෙනෙක් කියලා හිතාගෙන එනවා. ඔන්න අපේ තියෙන ලොකු ලොකු ලොකු ලොකු ලොකු දේවල් එක එක ඔක ඉන්නකොට අරයාගේ තියෙන මීටර එක බහිනවා. තේරෙන්නේ කෙනෙක් කියනවා යාගේ ෆෝන් එක තමයි ලොකුම ෆෝන් එක කියලා අරගෙන ඉරලා ඔන්න පෙන්නනවා. මේ සමාජයේ තියෙන සරල සිද්ධාන්ත මම මේ කියන්නේ. එයා ඉතින් හිතනවා යාගේ එක තමයි මේ හොඳම එක කියලා. ඉතින් ඊළඟ එකිනා කරනවා ඊටත් වඩා අලුත්ම එක ගෙනල්ලා අර වගේ දෙගුණයක් මිල එකක් එළියට අදපු ගමන් අර යාගේ අර ගන්න පල්ලයට බලනවා. දැන් අපේ මහත්තයෙක් කියපු කතාව, එයාගේ ජිප් එක ගිහිල්ලා ඉතින් මැද සර්විස් එකට දැම්මලු, සර්විස් බාර් එකට. එයා පැත්තේ තියෙනලු පරණ ජිප් එකක්. ඉතින් එයාට ඉතින් හරි ආඩම්බරයිලු, මෙතන තියෙන ලොකුම ජිප් එක මගේ එක තමයි, වැඩි මේක මම තමයි මෙතන ලොකුම එක්කෙනා කියලා. එහෙම හිතලා විනාඩි 10ක් ගියේ නැහැලු, ඒ වගේ දෙගුණයක් වටින ජිප් එකක් ගන්න එයා පැත්තේ කිව්වලු. අර කියන යහපැත්තේ ජිප් එක දැක්කම මට හීනමානයක් ඇති වෙනවලු. මම පොඩි මමත් මේ වගේ එකක් අවදක හරි ගන්න ඕන කියලා. මේ පැත්තේ ජිප් එක දැක්කම මට අධිමානයක් ඇති වෙනවලු. මං එයාට වඩා ලොකුයි කියලා. බලන්න මේ මිනිස්සයාගේ හිත දිහායි මිනිස්සයා බලාගෙන ඉඳලා තියෙනවනේ. බලන්න අපි හඳුනන්නේ හිතට වෙන දේ කියලා කියනවා. ඔහු ව්‍යාපාරිකයෝ, ඔහුගේ ජිප් එකත් මම හිතන්නේ කෝටියක් හමාරක් වටින ජිප් එකක්. ඉතින් ඔන්න ඔහොම සිද්ධයක් වුණා හම්දුනනේ කියලා කිව්වා. ඉතින් මේ මනසේ තියෙන ස්වභාවය තමයි, බාහිර බුද්ධියේ තියෙන ස්වභාවය තමයි කම්පණය වීම. කම්පණය වීම සමහර අයට ඕක දකින්න පුළුවන්, සමහර අයට ඕක දකින්න බෑ. ඒ කම්පනේ දුර්ලන්න හොඳම තැන තමයි අකාලිකත්වය. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස න කම්පති, කම්පණය වෙන්නේ නැති තැන. ඒ නිසා මට සතුටෙන් ඉන්න එකම තියෙන භාග්‍ය ධනය මිත්‍රයෝ දැන හඳුනුම්කන් ඕනේ මේ ධර්මය. අකාලිකත්වය, අකාලිකත්වයට පිවිසිච්ච ගමන්ම කොච්චර අර රසේ නගරයක දුවගෙන දුවගෙන ඉඳලා හරි ඇවිල්ලා තමන්ගේ සුව පහසු AC කරලා තියෙන කාමරයක් තියෙනවා නම් ඒ කාමරයට ආවම අර ඔක්කොම ලෝකෙන් විදිලා එයා අමුතුම කාලගුණයකට මුහුණ දෙනවනේ, සුවසේ ඉන්නවා. ඒ වගේ තමන්ට අකාලිකත්වයට පිවිසියාම ඉන්න පුළුවන්. මොකද ඉතින් අකාලිකත්වයට පත් වෙනවා. අපේ මනස තුල තියෙන පාපී බලවේගය නම් හැමතිස්සෙම පාපී බලය ඇදගෙන යනවා පාපයේ පැත්තට. ඒ නිසා අපි තුල සද්ධර්මයේ රජ කරවන්න ඕන, අකාලික ධර්මයේ රජ කරවන්න ඕන. බුදුරජාණන් වහන්සේ වඩමවනවා කියන්නේ හිතට ඔන්න ඕකට. ඊළඟට බුදු සාමුදුරුවෝයි ආර්ය ශ්‍රාවකයොත් එක්ක එක සමාගමක ජීවත් වෙනවා. අදත් වෙන්න පුළුවන් බුද්ධ පුත්‍රයෙක්. බුද්ධ පුත්‍රයෙක් වෙන්න නම් බුද්ධියෙන් අගතන් පත්භාවයට, එහෙමත් නැත්නම් අර අකාලික ධර්මයට පිවිසිය යුතුමයි. පිවිසිච්ච ගමන් එයා බුද්ධ පුත්‍රයෙක්. අනිත් කිසි කෙනෙක් බුද්ධ පුත්‍රයෙක් නෙමෙයි, නිකන් චීවර ධාරි බෞද්ධ වේශ ධාරියෝ ගිහි අයත් එහෙමයි. ඒගොල්ලෝ අයිති මාර්ගයටයි සතර අපායටයි දිව්‍ය ලෝකවලටයි. එහෙම ඉති රත්යාදු වගා හැනෝ අර නූල කැඩිච්ච සරුංගලේ වගේ කොහේ යනවත් දන්නේ නැහැ. ඒ කියන්නේ විඥානගත වුණොත් හොඳ දෙයක් එතනින් එයා හොඳ වෙන්නත් ඉඩයි, විඥානගත වුණොත් නරක දෙයක් එයා නරක වෙන්නත් ඉඩයි. අමොයි මිත්‍යා දෘෂ්ටික ආගම් වල ඉපතුනොත් එහෙම කොච්චර හොඳ චින්තනයක් ඇතුව සසර බෝසත් පාරමී පුරාගෙන යන කෙනෙක් උනත් එයත් අර මිත්‍යා දෘෂ්ටික භාවයෙන් යුක්තවම ඉන්නවා. අර උපාලි මේ කතාව අහනකොට මේ එක සමයක ජෝතිපාල කුමාරයාගේ කතාව අහනකොට මේ අපිට ඉතාම පැහැදිලි යනවා. මිත්‍යා දෘෂ්ටික කාලේදී බුදු මේ බුදු බව පතාගෙන එන මේ ගෞතම බුදුහාමුදුරුව කැමති නෑ බුදුහාමුදුරුව දකින්න යන්න. ඇයි? අර මිත්‍යා දෘෂ්ටිකේ හිටපු නිසා. ඉතින් පස්සේ ධර්මයේ කන වැකිච්ච ගමන් එයා යොමු වෙනවා. නමුත් එහිම තමයි මිත්‍යා දෘෂ්ටියේ බලවේගය. නමුත් උන්වහන්සේලා ඒ මට්ටමට හරියෙන්පත් උනේ නිවන් දැකලානේ බෝසත්වරු යන්නේ. නිවන් දැකලා යන්නේ නොදකනමේ. නිවන් දැකලා යන්නේ බෝසත් කෙනෙක් යන්නේ කැමැති තැනට සසර. පුතඥ කෙනෙක් යන්නේ කැමැති තැනට නෙමෙයි ලැබෙන තැනට. ලැබෙන තැනට. කැමැති තැනට යන්න පුළුවන්. ඉතින් මිනිස්සු මගමේ මමේ මමේ කියලා හිතාගෙන උදේ ඉඳලා රෑ වෙනකන් ඒ දුවගෙන ගියත් එයා දන්නේ නැහැ මේ මමේ මමේ කියලා මම මේ වැඩ කරන්නේ මගේ මනසකට නෙමෙයි අනුන්ගේ මනසකට, මාරයාගේ මනසකට, එහෙමත් නැත්නම් රැවටුණු මනසකට, මුලා වුණු මනසකට තමයි මේ මම මගේ මගේ මනස කියලා මම මේ සත්කාර කරන්නේ. ඒ නිසා තණ්හා දාසෝ කියලා. තණ්හාවට තමයි අයිති මේ මනස. මාරයාට තමයි අයිති මනස. දැන් ඊට පස්සේ තරහා ගියාම හිතන්න ඕක මට නෙමෙයි අයිති මාරයාට කියලා හිතා. විශිෂ්ට භාවයක් ඇති වුණාම හිතන්න ඕක මට නෙමෙයි අයිති මාරයට. ඔය මම බලාපොරොත්තු වෙන මනස නෙමෙයිනේ. අපි ගහෙන් වැටෙන හැම ගෙඩියක්ම හින්දගෙන කන්නේ නෑනේ. පණුව ගහපු කුණු එච්චාඹ වේසි කරනවනේ. ඉතින් ඒ වගේ හිතේ පහළ වෙන හැම සිතුවිල්ලක්ම මම මේ කියලා ගන්නෙ මොකටද? ඉතාම කෙටියෙන් පැහැදිලි කරලා දුන්නා මොකද්ද මේ ලෞකිකත්වය සහ ලෝකෝත්තරත්වය කියන කාරණය. සියයට සියයක් ඔබ ලෞකික ලෝකයේ ඉඳගෙන ලෝකෝත්තර භාවය අඳුන ගන්න කියලා උත්සාහ කරන්න ගියොත් ඒක ඉබ්බන්ගේ පිහාට වෙනකම් බලාගෙන ඉන්නා වගේ වැඩ කවදාවත් කෙරෙන්නේ නැහැ. ඒ ඉන්ද්‍රයන් වලට තේරුම් කරලා දෙන්න බැහැයි කියලා යමක් කිව්වනම් එහෙම තමයි. ඉන්ද්‍රයන් වලට තේරුම් කරලා දෙන්න බැරි නම් ඔබ කරන්න තියෙන ඉන්ද්‍රයන් තුල ඉඳගෙන දුක් විඳින්න නෙමෙයි, ඉන්ද්‍රයන් අතහැරලා යන්න ඕන. එතකොට හැමදාම අපිට මුකුත් නැති වෙනවනේ. මුකුත් නැති වෙන්නේ අන්න එතෙන්දී අපිට අලුත් ඉන්ද්‍රයන් ටිකක් ලැබෙනවා. අනේ ඊට පස්සේ ප්‍රඥා ඉන්ද්‍රිය ලැබෙනවා. අන්න එතකොට අපිට සදහම් ඇස ලැබෙනවා. අලුත් ඉන්ද්‍රියන් හයක් ලැබෙනවා මේ පරණ කසිකබල ඉන්ද්‍රියන් හය තැන්ලා දැම්මාම. මම ඒක පරණ කසිකබල ඉන්ද්‍රියන් හය කියලා කියන්නේ මානව සත්වය හටගත්ත දා ඉඳලම පාවිච්චි කරන එකම සිස්ටම් එක නිසා. බුදුජානක මහසර් සාගත මේ අලුත් ක්‍රමවේදය. ඒ කාලේ මානව සත්වයාගේ උත්පත්තික කාලේම පහළ වෙච්ච ඇහි තිබිච්ච වර්ණ සංකලනය තමයි තාම මේ ඇහි ක්‍රියාත්මක වෙන්නේ මිනිස්සුන්ගේ. ශබ්ද සංකලනයත් එහෙමයි. හැඟීමුත් එහෙමයි. මිනිස්සුන්ගේ වැඩ පොඩ්ඩක් මොඩ්බෙලා තිබ්බට ඒ වැඩේ හොවම කරනවා. ඒ ඉස්සර මිනිස්සු කැලේ සතුන් මරාගෙන ගිනි ගොඩක් ගහගෙන පුච්චගෙන වටේට ඉඳගෙන කෑවා. අදත් මිනිස්සු මොකද්ද බාබ කිව්ද මොකද්ද එකක් කරනව අරගෙන ගිහිල්ලා එක එක තැන් වල. ඉතින් මොඩ්බෙලා පොඩ්ඩක් හැබැයි ඉතින් ඒකම තමයි කරන්නේ. ඉතින් වැද්දුම තමයි වැද්ද කලිසම් ගඳා. හරියටසන්නේ. දවුව කරන්න ගිහිල්ලා ඔය ප්‍රේතයෝ භූතයෝ වැහිච්ච කට්ටියත් අපිට අහන්න ලැබෙනවා. මොකද නිදහස් තැන්වල ඔය පුච්චනකොට ඒවට එනවා. මේ මිනිස්සුම තමයි මිනිස් බලයම තමයි ප්‍රේතෙක් වෙන්නේ. දැන් මනස අන්තයකට බර කරන්නේ නැතුව අනන්තයට බර කරනවා. අනන්තයට පිවිසෙන්න පිවිසෙන්න මනසේ අන්තගාමී ලක්ෂණ නැතුව යනවා. සුඛාන්තයටත් නැහැ දුක්ඛාන්තයටත් නැහැ. මධ්‍යස්ථාන්තයකත් නැහැ. අපි කියන්නේ මේ සුඛයි දුකයි මැදින් ගමන් කරන්න නෙමේ සුඛයි දුකයි අත්හැරලා යන්න. දැන් බලන්න ඔළුවේ වෙනෝම පැත්තක් නිර්මාණය වෙනව නේද? මෙතෙක් කල නිර්මාණය නොවුණු. ඒ පැත්තේ ඇලීම් ගැටීම් නැහැ. රූප වේදනා සංඥා සංකාර විඥාන ප්‍රබල ගස්තන නැහැ. කොහොත් නැහැ. කක් ප්‍රබල තියන් කොහොමවත් ගස්තන නැහැ. නමුත් මමංකාරයට වැටිලා හිතන්න ගියොත් එහෙම එන්න එන්න පීඩනේ මිනිස්සුන්ගේ වැඩි වෙනවා. සමහර අයට තරහ නැති කරගන්න ගියාම තරහ වැඩි වෙනවා. ගැලවෙන්න උත්සාහ කරනෙහි තව ඇලෙනවා කියන දේ තමයි ඔය පෙන්වන්නේ. తත්‍ර తත්‍ර ආභිනන්දනි. ඔක උපමා කරලා තියෙන අර හාව කතා. හාව කොහොල්ල ගුලිය ඇලුනා කකුල. එක ගලව ගන්න හිතලා තිබ්බේ ආයි කොහොල්ල ගුලියටමයි. ඒකත් ඇලුනා. ඒ කකුල් දෙක ගලව ගන්න හිතලා අනිත් කකුල් දෙක තිබ්බා. ඒකත් ඇලුනා. හුදුවක් වගේ තමයි නේ. ඒක ගන්න තව එකක් අල්ලනවා. අල්ලලා අවසාන මිනිය දන්නේ මේ විකිනිලා. ඒ වගේ සංසාරෙත් ඒ හුදුව තමයි කරන්නේ. අපි අර මේ නැති වෙච්ච දුක ලබා ගන්න තව දුක් විඳිනවා. ඒකෙන් වෙන්නේ තව දුකටපත් වෙනවා. ඒ නිසා සැප සොයා දුක් විඳිනවා. දැන් මම හිතුවා පෙන්නතුන ඔය සෙල්ෆෝන් එහෙම බිහි වෙනකොට මුල් කාලේදී ඔය 90 ගණන් වල වගේ නේ ඔය ලංකාවට එන්න පටන් ගත්තේ මුල් හරියේනේ. මම හිතුවා මිනිස්සුගේ දැන් කාර්ය බහුලත්වය මානසික පීඩනය ඒවා මේවා ගොඩක් අඩු වෙයි කියලා. නේ දැන් වෙනදා අම්මා කලබල වෙවි ඉන්නවා දැන් දුව කොහෙද ඉන්නේ පුතා මගේ එනවා දැන් පුළුවන් කෝල් එකක් දීලා ඩක් ගහලා අහන්න අම්මේ මම මේ බස් එකේ දැන් මම බැහැලා මම මෙහෙමයි කියලා කියන්න පුළුවන්. ඒත් මේ මිනිස්සු මේ පහසුකම් මද මානසික සහනශීලීත්වය ඇති කරගෙන නැහැ. තව කාර්ය බහුලත්වය වැඩි කරගෙන හරි විදිහට නම් කරගන්න ඕනේ ඒකනේ. ඒ පහසුකම් මැද යා අඩු කරගන්න ඕනේ යාගේ වේගය. එහෙම කරන්න ඒක තමයි ඌනතාවය කියලා කියන්නේ ඔක තමයි. ඌනතාවය තියෙනවා. පරම ධනය හිතේ සතුටනේ. සන්තුට්ටි පරමන් ධනං හිතේ සහනශීලීත්වය තිබෙලා ඕන. අනිත් හැම දෙයක්ම තියෙන්න. ඒ කාරණේ ගැන හිතන්නේ කීයෙන් කී දෙනාද? මේ ඔක්කොටම වඩා වැදගත් හිතේ සන්තෝෂේ නේද? ගෙලමුත් මිනිස්සු හිතේ සන්තෝෂේ පාගගෙන මිනිස්සුන්ගේ ඔළුවට දීලා තියෙනවා බාහිර ධනවාදී චින්තනය. ඉතින් මිනිස්සු හිතේ සන්තෝෂේ විතරක් නෙමෙයි දරුසෙනිහස අතහරිනව අම්මලා තාත්තලා මේ බාහිර අර ඉලක්කයන් කරා ගමන් කරා. ගෙදරට වාහනයක් ගන්න දරුවෝ අතහැරලා රට යනවා. ස්වාමියා තැහැරලා රට යනවා. බිරිඳ තැහැරලා රට යනවා. මොකටද මේ? ඔව්, ඉතරේ ගෙදර ඉදිරි වැඩ කටයුතු ඉවර කර ගන්නයි වාහනයක් ගන්නයි. ඈ වටේට පේන ආඩම්බරේට ඉන්න. මේ කාටද අල්ලපු ගෙදරට ලොකු කම් පෙන්නන්නේ? ඒක නෙමෙයිනේ. ඈ ගහල කොලයක් හරි වහලට හොලා හොයාගෙන ප්‍රමුඛතාවය දෙන්න ඕන මේ පෞල් ජීවිතයට, හිතේ සන්තෝෂයට, දරුසෙනෙහසට, ඒ වගේ දේවල් වලටනේ. මං කියන්නේ පියාසක් ඕනේ, ගහල කොලයක් හොයාගෙන හිටපු ලෝකෙකුත් තිබ්බනේ. ඈත කාලේ මිනිස්සු නෙවෙයි, මේ ඈත කාලෙත් ඒ ඉලුක් තමයි හොයාගෙන ඉන්නේ. ඈත ගම්මාන වලත් එහෙම තමයි. එතකොට මිනිස්සු ඇයි මේ මනසට ප්‍රධානත්වය නොදෙන්නේ කියන ප්‍රශ්නේ ඇතිලා තියෙනවා. මොකද සමාජයේ විසින් මිනිස්සුන්ව පොළඹවන්නේ මහා වැරදි තරඟකාරීත්වයකට. දැන් අපිත් එහෙමයි, වැඩ කරන්න වැඩ කරන්න වැඩ කරන්න වැඩ කරන්න කියලා මිනිස්සුන්ගේ වැඩ ගන්නවා. මොනවද කරන්නේ? මොනවද කොන්ක්‍රීට් ගොඩනැගිලි ටිකක් හදලා, ලොකු පාරවල් ටිකක් හදලා මිනිස්සු නා කියලා මැරලා යනවා. එක්ක සුනාමියක් හමලා හරි භූමිකම්පාවක් කියලා හරි ඔය කඩාගෙන වැටෙනොයි, නැත්නම් යුද්ධයක් ඒගොල්ලෝම ඇති කරගෙන බෝම ටිකක් ගහගෙන හරි ඔක්කොම කඩලා බිඳලා දානවා. මනුස්සය මහා නිෂ්කාරණ වැඩවලින් පිරිච්ච, උමතුයෙන් පිරිච්ච, මහා අඥාන ගමනක් තියෙන මිනිස්සෙක් කියලා ඈතින් ඉඳන් පොඩ්ඩක් ඉපටින් ඉඳන් බැලුවහම, මිනිස්සු දිහා බැලුවහම පේනවා. සසර පුරුද්දට දැන්නේ මං ඉස්සර බස්වල එහෙම යනකොට මට පේන්නේ මේ මිනිස්සු ලෝකේ නිකන් අමුතු තැනක් වගේ. මිනිස්සු ලෝකේ තරි ලස්සනයි නේ කියලා කියනවා. මිනිසුන්ගේ ක්‍රියාකාරකම්, මිනිසුන්ගේ ආකල්ප දිහා බැලුවම මේක අමුතු දෙයක් වගේ නේ. කොහේ හරි ඉඳලා එන්නේ නැත්තේ එයිසන් නිකන් අර අමුතු රටකට ගියාම නිකන් පොඩ්ඩක් හේසෙල්ලෙන් බලනවා වගේ මම මිනිස් ලෝකෙ දිහාත් එයක් බලනවා. මොකද මේ කියලා මනුස්සයා අඳුන ගන්න ඕන. අපි අර උදේ දේශනාවත් කළා වගේ මානවයා කියන්නේ කවුද කියලා. ඒක වහලා තියනෝ නෑ, ඒක නෙමෙයි ඔයා දැනගන්න ඕන බුදුහාමුදුරුවන්ගේදී. ඒක නෙමෙයි ඔයා දැනගන්න ඕන ඈ අල්ලාහ් දෙවියන්ගේදී. ඒක නෙමෙයි ඔයා දැනගන්න ඕන ජේසුගේ දෙවියන් වහන්සේගේදී. ඒ ගැන මේවා දැනගන්න ඕන මහා බ්‍රහ්මයාගේ දේ කියලා මිනිස්සුන්ගේ ඔළුව වහලා තියෙන්නේ, ආවරණයක් දාලා තියෙන්නේ. ඒ ඔක්කොම තේරේ මානවයා අඳුන ගන්නකොට. මේ එක වචනෙන් ලෝකෙම දකින්න පුළුවන්. මේ වෙනතුන් කිව්වා වගේ අර ඇහි තියෙන දෘෂ්ටිය නැති කරගන්න කොහොමද? අපි කාචයක් දාගෙන තියෙන්නේ ඇහැට. හැමෝම ඉන්නේ යම් යම් දෘෂ්ටිවල. එක්කෝ පරවාදයෙන් අනුන් කියලා දීපු දෘෂ්ටියක් ඔළුවේ දාගෙන ඉන්නවා, එහෙම නැත්නම් තමන්ම හදාගෙන දෘෂ්ටියක් ඉන්නවා. දවසක් මම ඔය සිද්ධාමඳුර කෙනෙකුට ආරාධනයක් කළා. උන්වහන්සේ කිව්වා දවසක් මේ ඉතින් ඒ උන්වහන්සේගේ කාර්යබහුලත්වය නිසා මට මේ මේක ටිකක් වඩින්න අමාරුයි, මේ තරහ වෙන්න එපා කියලා කිව්වා. එතකොට මම උන්වහන්සේට කිව්වා සාවිනාස මට හතුරුත් නැහැ මිතුරුත් නැහැ මට මමත් නැහැ කියලා. දැන් බලන්න මේ වචනේ කොච්චර පුළුල් බවක් තියෙනවද කියලා. උන්වහන්සේ එතනින් නැගිටලා පඩිපෙළ මැදක් හරියට වගේ යනකොට තමයි ওই වචන ටික මම සම්පූර්ණ කියලා ඉවර වුණේ. උන්වහන්සේ පඩිපෙළ උඩට ගිහ මැදට ගිහිලා නතර වුණා. නතර වෙලා මන් දිහා හොඳට බලාගෙන හිටියා. ඇයි? එයාට තේරුණා මේ මේක විශිෂ්ට වචනයක්. සමහර අයලාට කියන්නේ මම පිටරහ වෙන්නේ නැහැ කියලා. ඒ නැත්නම් මට හතුරුත් නැහැ මිතුරුත් නැහැ කියලා කියයි. දැන් මේ වචන තුනක්ම කිව්වා. මට හතුරුත් නැහැ මිතුරුත් නැහැ කියලා ගොඩක් අය නතර කරනවා. එහෙම නැත්නම් සදාකාලික හතුරුත් නැහැ සදාකාලික මිතුරුත් නැහැ කියලා අයින් කරනවා. මේක එහෙම නෙමෙයි. සතුරුත් නැහැ මිතුරුත් නැහැ මට මමත් නැහැ. දැන් බලන්න ඉතුරු නැහැනේ ඒකේ. ඉතුරු නැතුව බෙදුනා. දැන් කවුද ඉන්නේ එහෙනම්? අන්න කෙනා පුජ්‍යලයා නැති කෙනා. කෙනේ පුජ්‍යලේ නැහැ දැන් ඒ වචනේ තුල. මට හතුරු නැහැ කිව්වොත් හරි. ඒ කියන්නේ මම ඉන්නවා මට හතුරු නැහැ. මට මිතුරු නැහැ කිව්වොත් ඒ කියන්නේ මට කිසි කෙනෙක් මිතුරු නැහැ, ඔක්කොම හතුරු වගේ තමයි පේන්නේ මට. මට මමත් නැහැ කිව්වහම එල්ලෙන්තරක් නැහැ. එතන දිට්ඨිංච අනුපගම්ම සීලවා ඇති වෙනවා. දෘෂ්ටි වලින් නිදහස් වීම කියන එක එතන සිද්ධ වෙනවා. එතන අකාලිකත්වයේ තියෙනවා. බලන්න අකාලිකත්වයේ හරි සෞම්‍යන්නේ. අකාලිකත්වයේ ඉන්ද්‍රිය ග්‍රහණයෙන් තොරයි. ඉන්ද්‍රිය ග්‍රහණය වෙන්නේම කාලය. ඉන්ද්‍රිය ග්‍රහණය වෙන්නේ කාලය. ඉතින් අර අහුවෙන්නේ නැති දේවල් අපි අයින් කරන්න පුරුදු වෙලා තියෙනවා. ඒක වැරදි. ඒ අසුවෙන්නේ නැති දේවල් තමයි හොයාගෙන යන්න ඕනේ. ඒ හසු වෙන්නේ නැති සීමාවෙම තමයි සම්ධර්මයේ තනිව හිතන්න ගියොත් එහෙම කාලේ මනස තන්නේම නැතුව කාලයට අහුවෙලා කාලයෙන් වැටිලා වැටිලා මිනිස්සු ප්‍රශ්න ලියා ගන්න තමයි හැමදාම මහන්සි වෙන්නේ. ප්‍රශ්න වැඩි වෙනවා. ජීවිතේට විසඳුම් තමයි මිනිස්සු හැමදාම ගන්නෙ. ප්‍රශ්න වැඩි වෙනවා. රස්සාවක් නැතිකම ප්‍රශ්නය. රස්සාවක් හම්බුණාට පස්සේ රස්සාවට යන එක හැමදාම ප්‍රශ්නය. ඊට පස්සේ උසස් වීමක් නැති එක ප්‍රශ්නය. උසස් වීමක් ලැබුණාම වගකීම ප්‍රශ්නය. මේවා නොකරන්න නෙමෙයි මම කියන්නේ. මේවා ප්‍රශ්නයක් කරගන්නකන කරන්න. ඕනම ශේස්ත්‍රයක් ඕනම වෘතියක් දර්ශනයකින් යුක්තව කරන්න පුළුවන්. නමුත් අපේ මේ ප්‍රසිද්ධ සමහර හාමුදුරුවෝ කියන්නේ මේව කරන්න එපා. ඉතින් නැව් හදන්නේ මූ දෙයන්නනේ. නතර කරලා තියන්නේ. ඉතින් මිනිස්සු ඉන්නේ වැඩ කරන්න, නිර්මාණ කරන්න. හැබැයි මේ මූදී නැව් පෙරල ගන්න නැතුව යන්න ඕන. පෙරල ගන්න යන්නේ නැතුව ගමන් කරන්න තමයි මේ උපදේශය තියෙන්නේ. දැන් බලන්න රහතන් වහන්සේලා පුදුම සේවයක් කළා. අපිට හිතන්නවත් බැහැ ඒ සේවය ගැනනේ. උන්වහන්සේලා තියපු සේවය බලන්න, කිසි දෙයකට ආස නැතුව කරපු සේවය කොච්චර ශ්‍රේෂ්ඨද කියලා බලන්න මිහිඳු මහරහතන් වහන්සේ. ඒක අපිට කරන්න බෑ. ආනන්ද හාමුදුරුවෝ බලන්න මේ ජීවිත හරවලට මේ මිනිස් සමාජය ඔක්කොම ණයයි. ඇයි? උන්වහන්සේලාගේ ජීවිතේ ගොඩාක් දේවල් පරිත්‍යාග කරලා තියෙන මේ සමස්ත ලෝකයා වෙනුවෙන්. පුදුමයි. ඒවට ණය ගැතේ. ඒකනේ අද වුණත් ලෞතර බුදුහාමුදුරන්ට මේ බුද්ධ භූමියේ ඇතුළේ ඉඳගෙන දොස් පරොස් කිව්වොත් දිට්ඨ ධම්ම වේදීනී වාසේ මොකක් හරි එකක් වෙනවා. සහදික ඇත්ත. ඔය කිසිම රටක් බුදුරජාණන් වහන්සේ විවරණ දුන්නේ නැහැ මේ රටවල් වල පවතිනවා කියලා. ඒ පවතින් නැති බව බුදුහාමුදුරු දකින්නේ නැදේ. පවතිනවායි කියලා පෙන්වලා දීලා තියෙන්නේ මේ ශ්‍රී ලංකාවේ 5000ක් කල් තියෙන ඒක රහතුන් වහන්සේලා කියපු දෙයක්. ඒ කියන්නේ තවත් 2500ක් 2600 ගියා බුද්ධත්වයෙන්. 2500 තවත් අපිට තව කාලයක් තියෙනවා. මොන ජනගහනයක් හිටියත් ඒ ජනගහනය තේරුම් ගන්නවා බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. උන්වහන්සේ තමයි මේ රට වැඩම කළ හැදුවේ. ඔය කිසිම ශාස්ත්‍රවරයෙක් ලංකාවට ආවේ නෑ. බුදුහාමුදුරු තමයි වැඩම කළා මේ රටේ මිනිස්සුගේ සැප දුක බෙලුවේ. ඒ නිසා මේක බුදුන්ගේ දේශය කියලා බුදුරජාණන් වහන්සේට නැඹුරු වෙනවා අනිවාර්යයෙන්. දැනටත් ප්‍රඥාවන්ත බුදුදහම නොවන අය බුදුරජාණන් වහන්සේට ගෞරවණීයයි. එනුවැති මිනිස්සු මේ විදිහට එනවා. මොනම හරි විදියකින් සබා දහමින් හරි ඒක පාලනය කරනව එහෙම නොවුනොත්. මේක ඊටාම පැහැදිලි. දැන් මමත් පින්නතුනේ මේ ඉන්දියාවට හරියන්න කියලා හිතාගෙන හිටියේ මේ ධර්මයේ ලංකාවේ නැහැ කියලා. මම ඉතින් එතකොට තමයි මට ওই ඉන්දියාවේ ඉඳලා ආපු ස්වාමීන් වහන්සේලා කීප දෙනෙක් ලංකාවේදී මුණ ගැහිලා හම්බුණා කතා කරන්න. ඔය හිමාලයේ පවා භාවනා කරපු අය. ඉතින් මම කල්පනා කළා ඒගොල්ලෝ එහෙ භාවනා කරලා එහෙත් නැහැ කියලා මෙහෙ එනෝ යන්න. ඉතින් මම මෙහෙ ඉඳන් එහෙ යන්න හදනවා. මේ ලංකාව තුල තියෙනවා. සන්ධර්මයේ තියෙනවා. අපි ගත්ත සංකල්ප ටික අපිට අයින් කරන්න වෙනවා. දැන් නිවන් දකින්න යනකොට ඇත්තෙන්ම කියතොත් අපි ළඟ තියෙන බෞද්ධකමත් අපිට අතහරින්න වෙනවා. හා හා ඒක අතහරින්න එපා කියලා කෙනෙක් කියන්න පුළුවන්. නෑ, බෞද්ධකම නෙමෙයි බුදුහාමුදුරුව කියලා දෙන්නේ ඔබට මේ නිවන් දකින්නකොට මාවත් අතහරින්න වෙනවා කියලා. බුදුහාමුදුරුව අතහැරලා නිවන් දකින්න ඕන. බුදුහාමුදුරුව මං අල්ලගෙන නිවන් දකින්න බෑ. ඉතින් කතෝලික ආගමනොත් අතහැරනවා, මුස්ලිම් කෙනා මුස්ලිම් ආගමනොත් අතහැරනවා, බෞද්ධය බෞද්ධ ආගමනොත් අතහැරනවා නිවන් දකින්නකොට. කොටින්ම කියනවා නම් මම ස්ත්‍රියක් මම පුරුෂයෙක් කියන භාවාත්මක හැඟීමත් අතහැරෙනවා. එහෙමනම් වෙනාන් කෙනෙක් කියන එක, ඒ කියන්නේ සතෙක් පුජ්‍යලයක් ආත්මයක් කෙනෙක් කියන දෘෂ්ටි කෝණයෙන් මෙතෙන්දී හැලෙන්නේ නැති වෙන්නේ. ඊළඟට තියෙන්නේ පුජ්‍යල දර්ශනයක් නෙමෙයි. දැන් බලන්න ලෞකික ආයත තියෙන කාන්තාවන්ට තියෙන කාන්තාවෝ කියලා දර්ශනයක්. පිරිමෑයට තියෙන අපි පිරිමි කියන දර්ශනය. නමුත් ආර්ය ශ්‍රාවකයෙකුගේ දර්ශනය ඊට සමාන දර්ශනයක් නෙමෙයි. මහන්සලාට තියෙනවා පිරිමි දර්ශනයක්වත් කාන්තා දර්ශනයක්වත් බෞද්ධ දර්ශනයක්වත් Hindu Muslim දර්ශනයක්වත් දේශීය විදේශීය දර්ශනයක්වත් මොකක්වත් නැහැ. ਸਰුව සාධාරණව දකින්න පුළුවන් මානව හිතකාමී විදියට බලපාන කරුණුකారణ, අහිත විදියට බලපාන කරුණුකారణ, ඒ මොහොතට වෙනස් වෙන ඒ ඒ ලෝකයේ දකින්නට පුළුවන් සජීවී ධමයක් තියෙනවා. මතවාදයක් නෙමෙයි. වහින දවසක මිනිස්සෙක් කිව්වොත් අද හරිම සීතලයි කියලා ඒක සදාකාලික වළංගු නෑනේ. ඇස්සෙවරු නාම ඉවරයි. පායන කාලේට මිනිස්සෙකුත් ගිනි ගහන රස්නේ කියලා පොතක ලියලා තිබ්බොත් එතකොට ඒ මිනිස්සයා ඒ කාලය තුලදී නැති වුණොත් ලෝකේ අනාගතේ මිනිස්සු විශ්වාස කරන්න පටන් ගන්නේ ගිනි ගහන රස්නේ ලෝකේ කියලා. එතකොට ඒක බොරු. ලෝකේ හැමදාම වෙනස් වෙනවා, ලෝකේ හැමදාම අලුත් වෙනවා. සජීවී ධම කියන්නේ ඒකයි. සජීවී తත්වය කියලා කියන්නේ වෙනස වෙනස විදියට දකින්න පුළුවන්. මතවාදයට ඒක කරන්න බෑනේ. ලෝකේ පැතලී ගියොත් මතවාදේ පැතලී. දැන් මෙච්චර ලෝකේ රවුම් කියද්දිත් පැතලී කියන මතවාද ලෝකේ තාම තියෙනවා. මෙච්චර මේ භූගෝලීය වශයෙන් මේ හැදිච්ච හැටි නිර්මාණය වෙච්ච හැටි මිනිසුන්ට කියලා දීදි තාමත් මිනිස්සු දෙයියෙක් විශ්වාස කරනවා මවුවා කියලා. තේසරාදී විද්‍යාව දියුණු වෙනකොට බුද්ධිමත් සමාජයෙන් නොව තුරන් වෙනවා. බොහොම අමාරුවෙන් දවසට දහස් වාරක් අර තත්වාරෝපණය කළා තමයි ඔය ආගමික පූජකයෝ මිනිස් ඔළුව තුල රඳවගෙන තියෙන්නේ. ඒ වුණත් මෙච්චර සජීවී ලෝකයේ තේරෙද්දි මිනිස්සු ඕක විශ්වාස කරන්න යන්නේ නැහැ. මේ අහස කඩාගෙන වැටෙන්න ඉඩයි කියලා කියපු මිනිස්සු ඉඳලා තියෙනවනේ. ඈ මේ තරු පොළොවට කඩාගෙන වැටෙන්න ඉඩයි කියලා මිනිස්සු කියවල තියෙනවනේ. ඒ කියන්නේ මනුස්සයට පේන විදිහට කිව්වා තරු කියන්නේ නිකන් ජිල් බෝල වගේ ඒවා වෙන්නේ නැති කියලා හිතුවා. පස්සේ බලනකොට තමයි දන්නේ පෘථුවිය වගේ දෙක තුන ලොකු ඒවා තියෙන ඕක මේකට කඩා වැටෙන්න හම්බෙන්නේ නැහැ. මේක ගිහිල්ලා ඒකට කඩා වැටී වුණා. නෑ. ඒ රදිහා බැලුවාමත් පේන්නේ පොඩි රබානක් විතරනේ. නමුත් මහා පෘථුවිය වගේ ලක්ෂ වාරයක්කට වැඩිය ලොකුයි හිරු. හිරු ළඟින් තිබ්බාම නිකන් අර කොස් ගෙඩියක් ළඟින් පොඩි පොල් ගෙඩියක් තිබ්බා වගේ පොඩියට තියෙන්නේ. බොම් පුංචියට පේන්නේ. ඒ නිසා මතවාදවල ඉන්න කිසි කෙනෙකුට ඉතින් සහනයක් නැහැ. ඒ මිනිස්සු ඉතින් මේ මතේ දරාගෙන ඔහි ඉන්න උන අර කරේ වැදපු කරත්තය දැය යන ගොන්නු වගේ. මනස කර තියාගත්තොත් ඉතින් චක්කංව වහතෝ පදම්ම තමයි ඉතින්. කරත්තයක් ඇදගෙන යන ගොණෙක් වගේ. ඊළඟට ඉතින් අර රෝදෙ හෙල්ලනකොට යාට තියෙන කැක්කුම, ඊළඟට ඒකේ උඩ තියෙන බර, බඩු වල තියෙන බර, ඔය ඔක්කොම ටික ඒකට අදාළයි. ඉතින් යාව රිදවනෝ ඒක. දැන් ඒකනේ වෙලා තියෙන මිනිස්සුන්ට මතවාද ඇදගෙන යන්න හරි අමාරුයි. හරි අසහනෙන් ඉන්නේ මතවාද සහගත මිනිස්සු. හරි දුකෙන් සංවේගයෙන් තමගේ මතේ පතුරව ගන්න බැරුව. ඉතින් අපිට මතයක් නැහැ. කිසිම දෘෂ්ටියක් නැහැ. මම මේ කියන දේ හරි කියලා දෘෂ්ටියකුත් නැහැ. මේ දේ වැරදි කියලා දෘෂ්ටියකුත් නැහැ. හැබැයි මේ දේ තමයි හරිම දේ. මෙතන තමයි ඉන්න ඕන. එතකොට අපි විඳින්නේ නැහැ. දුක් වෙන්නේ නැහැ. කාලය කියලා කියන්නේ සුඛ දුක්ඛ උපේක්ෂා විඳින තැන. බුදුරජාණන් වහන්සේ එක දනකදී දේශනා කරනවා මේ වේදනාත්‍රය යමෙක් පූර්ණත්වයෙන් හඳුනා ගන්නවා නම් එයම තමයි මුළු බුදු සසුනම හඳුනා ගැනීම. මේ වේදනාත්‍රය පූර්ණ වශයෙන් හඳුනා ගන්නවා නම් ඒක තමයි මුළු බුද්ධ ශාසනයම හැදෑරුවා කියන්නේ ඒකට. ඒ ත්‍රිවේදනාව ඉක්මවන්න බැරි නිසා නෙවෙන්නේ. අපි හැම වචනයකින්ම මුළු ගැහෙනවා සුඛ දුක්ඛ උපේක්ෂා වශයෙන්. සිතට හසුණු පිරිසක් හරියට ඒ කාර්යයට ටොනේඩෝ එකකට අහුවෙච්ච නගරයක් වගේ ගහගෙන යනවා. ඒසා ඔබේ බලය ඔබ වැඩි කරන්න අත්තාහි අත්තනෝනාතෝ. තමන්ගේ පිළිසරණ තමන් වැඩි කරන්න මනසේ බලයට වඩා ටික ටික වැඩි කරන්න, ටික ටික ශක්තිමත් කරන්න. සමහර අය අපි ඉන්නේ ওই මනසට මනසේ වේගයට අහුවෙච්ච කට්ටිය ඉන්නවා අපි දැකලා තියෙනවා. ඔහි කිසි දෙයක් ගණන් ගන්න නැතුව හරි සන්තෝෂෙන් hina වෙවි ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ ඊටාම ඉක්මනින් මොනවා හරි මානසික රැල්ලකට අහුවෙලා ගියොත් කවුරු හරි දොස් පරොස් කිව්වොත් නින්දා කළොත් පුදුම විදියට කම්පණයට පත් වෙනවා. ඒ වගේම වහසි බස් ආදී කතා කරොත් ඒවට අහුවෙනවා. එහෙම තත්ත්වයක් තියෙනවා. දර්ශන සම්පත්තියෙන් ශක්තිමත් වෙනවා. පුතඥ භාවයේ කියන්නේ ඉන්න තැනයි හරි භයානක තැන. අනිත් එක සද්ධර්මය නම් හම්බෙන්නේ නැහැ හැම තැනදී. ඔබේ මනසට කියන්න මේ ඉන්නේ මේ දහම් ගැටලු ටික විසඳලා දෙන්නකෝ කියලා කියන්න. මනස හරි පණ්ඩිතයිනේ. ඔන්න තියෙනවා පණ්ඩිතයට වඩා කරනෝ බලන්න. කියලා කියන්න ඕන. මනසට බැහැ අකාලිකත්වයේ අඳුන ගන්න. මනසට අඳුන ගන්න පුළුවන් කෝස්, පොල්, දෙල්, රතු පාටයි, කොළ පාටයි, නිල් පාටයි, කහ පාටයි. ඔය අඳුන ගන්න පුළුවන්. විශ්වාසයෙන් දරාගෙන ඉන්න මිනිස්සු හැම තිස්සෙම පිච්චි පිච්චි ඉන්නේ. ඇයි? ඕනම විශ්වාසයක් බැඳී තියෙන්නේ විචිකිච්ඡාවත් සමගයි. ඔය ප්‍රේමවන්තයෝ ප්‍රේමවන්තියකට ආදරය කරන්නේ විචිකිච්ඡාවත් එක්ක. ප්‍රේමවන්තයෙක් ප්‍රේමවන්තයෙකුට ආන්දරය කරන්නේ විචිකිච්ඡාවත් එක්ක. විචිකිච්ඡාවක් නැති විශ්වාසයක් නැහැ. ඒ විශ්වාසය තියෙන තරමටම විචිකිච්ඡාවක් තියෙනවා. දැන් ඔය ප්‍රේම කරන කට්ටිය නිසා දන්නව ඇතිනේ. ඉතින් ඒක රැකගන්න ඊළඟට අනේ ඉතින් නොකේන නොකරන දෙයක් නෑ. ඒක තමයි තියෙන්නේ. ලෝකෙත් එහෙමයි. ලෝකයන් හැම දෙයකටම එහෙමයි. විදසුන් නුවණින් හොඳට බලන්න තමාගේ දිහා, තමන්ගේ ඉන්ද්‍රියන් හය දිහා, අතීතයේ සහ අනාගතයේ දිහා. මම මේවා තුල තවදුරටත් රැඳී සිටීමෙන් මට මොකද වෙන්නේ? අල්ප දෙයකට මට සතර අපායේ මම වැටෙනවද? මේ අල්ප දෙය අතහැරලා දාලා වඩා වැදගත් දේ ලබනවද කියලා. මම ඔකට උදාහරණයක් දක්වන්නේ මෙහෙමයි. නිදර්ශනය. ඒ නිදර්ශනේ මේමයි. යම් කිසි කෙනෙක් ගිහිල්ලා මේ කෝටි ගාණක් වටින මණික් ගලක්, නිල් මණික් ගලක් දෑතින් අරගන්න පුළුවන් වගේ නිල් මණික් ගලක් ගත්තා. දැන් මෙයාට මේ නිල් මැණික් ගලක් අරගෙන මේ වනාන්තරයක් උයි නගරයක් උයි පහු කරගෙන යන්න තියෙනවා. අනිවාර්යයෙන් මේ නිල් මැණික් ගල අරගෙන එනවා කියලා දැනගන්න හොරු ඔබේ ජීවිතේ නැති කරලා ඔය මැණික් ගල මංකොල්ල කනවා. දැන් ඔබ තෝරගන්නේ මොන ක්‍රියාමාර්ගයකද? ගොඩක් දෙනෙක් කියන්නේ කොහොම හරි බලනවා ඉතින් මැණික් ගලත් අරගෙනම යන්න එහා පැත්තට. හැබැයි ඉතින් හොඳම දේ තමයි අතෙන් ජීවිතේ මැණික් ගලයි දෙකම Tamanට අහිමි වෙනවට වැඩිය හොඳයි මැණික් ගල විතරක් අතහැරලා ජීවිතේ බේරගෙන යන එක. ඒ වගේ අපිත් මේ හොරු අනිවාර්යෙන් ගන්න මැණික් ගල්ලක් තමයි අපි ඔය අරගෙන ඉන්න ඔක්කොම දෘෂ්ටි. අනිවාර්යෙන් ගන්නවා. දැන් මගේ ශරීරයේ කියලා මම අරගෙන තියෙන මැණික් ගල්ලක් වගේ වටිනා කියන විදියටනේ මේක හොරු ගන්න නැද්ද? හොරු ගන්නවා. ඊළඟට මගේ නෝන, මගේ දරුවෝ, මගේ සම්පත්, මගේ දේවල් කියලා මේවා කියන. අපි කියන්නේ මේවට වෙනසක් ඇති කරන්න කියලා නෙමෙයි ජීවිතේදී. මේ ප්‍රඥා දර්ශනයෙන් යුක්තව පූර්ණ වෙන්න කියනවා. මිසක් ඒ යුතුයකම, ඒ දයාව, ඒ ආදරය ඔක්කොම තියාගන්න ඕනේ, ඒවා කරන්න ඕනේ. ඒවා භෞතික ක්‍රියාකාරකම්. සත්‍ය නමුත් අංගවල තියන්න ඕනේ. දැන් අනුන්ගෙන් ගෙන ආපු බඩු ටිකක් පරිහරණය කරනකොට මේක අනුන්ගේ කියලා හිතාගෙන පරිහරණය කරන එක වැඩිය හොඳයිනේ මේක තමන්ගේ කියලා හිතනවට වැඩිය නේද? අපි කොහෙන් හරි පාන්න අපි හයර එකට ගේනවනේ යම් යම් දේවල් උත්සවවලදී. එතකොට අපි මතක තියාගන්න ඕනේ මේක අනුන්ගේ බහන්න ටික දැන් මේක අපි පරිහරණය කරලා මේ වෙනකොට මේක ලැහැත්ති කරලා තියන්න ඕනේ. එතකොට හිතේ වේදනාවක් නැහැ. ආවා අපි වස්තුවේම ඉවරයි. හැබැයි මේක ඉතින් අපි හංගන් ඉන්න උත්සාහ කරොත් තියාගන්න ඕන බලෙන් ඇවිල්ලා පොලිසිය ඇවිල්ලා අරයි. එතකොට තමයි ඔන්න දුක ඇති වෙන්නේ, ලැජ්ජාව ඇති වෙන්නේ. ඉතින් ඒකයි කුලියට ගත්ත ඇඳුම් කිව්ව ඔය කතාව තමයි. දැන් මේ කුලියට ගත් හම්බ වෙච්ච ඒවා අපි සදාහනනිකයි කියලා හිතන්නේ නේද මෙතන තියෙනවද? තමයි දර පිළිකුල් කරන්න නෙමෙයි කිව්වේ. තත්ත්වාකාරය ලගේ. එතකොට තත්ත්වාකාරය දකිනකොට ඔබට ඕකෙන් ගැලවිලා අකාලිකත්වයට පිවිසෙන්න ලේසියි. නැත්නම් අකාලිකත්වයට පිවිසෙන්න යනකොට පිටිපස්සට අදිනවා. ඒ කියන්නේ ජීවිතේ නොයෙකුත් නොයෙකුත් ආසාවල් එක එක්කෙනාට තියෙන්නේ. එක එක දේවල් ඒ මනුස්සයන්ට එක එක විදිහට බාධක වෙනවා මේ සමහර වෙලාවට. ඉස්සරහට ගමන් කරනකොට ඊට පස්සෙන් අදින මොකක් හරි ධර්මතාවයක් තියෙනවා. ඉතින් ඒක විදර්ශනා කරලා බැලුවාම මඟ අරව ගන්න පුළුවන්. මඟ අරව ගන්න පුළුවන්. අපි හිතමු අවුරුදු 7ක ළමයෙක් ඔන්න ධර්මය දැනගන්නවා කියමුකෝ. මොනවද ඒ ළමයා දන්නේ? කිසි දෙයක් දන්නේ නැහැනේ. ඒ ළමයටත් ඒක අවබෝධ වෙනවා. ඈ ඒ ළමයටත් ඒ අවබෝධ වෙනවා. ලෝකේ තියෙන ඇතිවීමයි නැතිවීමයි ඒ අතර පැවැත්මක් තියෙනවා. ඉතින් මේ කාල තුන මෙහෙම කුණු බක්කේට විසිකලොත් ඇතිවීමයි නැතිවීමයි කියන දෙකම මේ විසිකලොත් මොකද ඉතුරු වෙන්නේ? අකාලිකත්වය. දැන් මනුෂ්‍යයාට මිදෙන්න බැරි වෙලා තියෙන මේ දෙකෙන්නේ ඇතිවීමයි නැතිවීමයි අල්ලගෙන. මේ දෙක උදාහරණවත් එක්කම ප්‍රඥාවෙන් යදා පඤ්ඤාය පස්සති. ප්‍රඥාවෙන් දකින්න කියන එක කියන්නේ මේක මුකුත් වඩන්න දෙයක් නෑ. නිකන් අපේ අය නිකන් බොරුවට හේ මෙහෙ හුස්ම තියන් අරමෙන් මොනවගේ එක එක දේවල් කළාට ඒ මුකුක්ක් කරන්න මේකේ දෙයක් නෑ. සූත්‍ර දේශනාව තුල, ගාථා දේශනාව තුල කෙලවර නිවන් දැක්කා. නිවන් දකින්නට උවමනා කරන ප්‍රඥාව දියුණු කරන වැඩපිළිවෙල තමයි සද්ධර්ම ශ්‍රවණය, කල්යාණ මිත්‍රාශ්‍රය, යෝනිසෝ මනසිකානේ ධම්මානුධම්ම ප්‍රතිපatti කියන්නේ ඔය එක එක ප්‍රතිපatti අරගෙන ඒ විදියට මේ නොකා ඉන්නෝ උඩ නගින්න නැතුව ඉන්නෝ පහළ ඉන්නෝ එහෙම එකක් නෙමෙයි. අර අකාලික ප්‍රතිපatti මොකද්ද? අකාලික දර්ශනය මොකද්ද කියලා ඒක ජීවිතේට ගැළපීම. නිසා අරව මේ එක එක ඒවා පිළිපැද පැද ඉන්න එක නෙමෙයි. එහෙව පිළිපැදලා අර ගෝවුත සුනකවුත නිගන්ඨය වගේ ඉඳලා මේ නිවන් දකින්න බෑ. ඒව අන, ඒව විනය, ඒව වෙනම කතාව. මේ ධම්මානුධම්ම ප්‍රතිපත්ති කියන්නේ ධර්මයේ ඇති අකාලික ගුණයට පාත්‍ර වීම. සමාන වීම, පරිවර්තනය වීම. මුහුණේ කැළලි ඇති කරලා මුහුණ හදා ගන්නවා වගේ ධර්මයට අනුව තමන්ගේ අඩුව හදා ගන්නවා, ධර්මයටපත් වෙනවා. එතකොට ධර්මය කියලා කියන්නේ අකාලිකත්වය. ගයි ධම්මානුධම්ම ප්‍රතිපත්තිය. ප්‍රඥාව කියලා කියන්නේ එකක්. ඒක පුජ්‍යල චින්තාමය දර්ශනය. සිතා බැලීමේ හැකියාව. උගත්කම කියන්නේ තව එකක්. ඔය උගත්කම කියන එකට එක්තරා අපි සීමාවක් දීලා නේ තියෙන්නේ. මේ අකුරු ශාස්ත්‍ර ටිකක් දැනගෙන මේවා පොත් ටිකක් කියවන්න පුළුවන් මිනිස්සු නෙමෙයි උගත්තු මිනිස්සු හැදෙන්නේ. ඇයි වෙන පැත්තකින් මිනිස්සු උගත් වෙන්න බැරිද? පුළුවන් නේද? කුමන හරි සංස්කෘතියක වටපිටාවක පිළිබඳ ඔය උගත් මිනිස්සු සමහරලාට ඔය උගත් නැහැ කියන අම්මා මිරිස් සම්බරන්න දන්නෝ, පොල් ගන්න දන්නෝ, පැල හිටවන්න දන්නෝ, පැල කඩන්න දන්නෝ, තේ කඩන්න දන්නෝ. අපි දන්නවද? අනේ මම මොකක්වත් දන්නේ නැහැ කියලා කිව්වට ඇත්තෙම ගිහිල්ලා බැලුවාම මුළු ගෙවල් හදන්න, ගොම ගන්න, මැටි ගහන්න, වතුර අදින්න, වතුර ගෙනියන්න, කලේ උගුලතිය යනවා කියන එක ලේසි වැඩද? ඩොංගල කකුල උඩට කඩාගෙන හිටියේ ඕක දන්නේ නැත්තම් ක්‍රමේ. ඈ කලේ බැලන්ස් කරලා කල දෙකක් තුනක් ඔළුව උඩට යනවා කියන්නේ පොඩි වැඩද? ඈ නේද? ඒ දෙයක් නෙවෙයිනේ. ඒසම් ප්‍රඥා දර්ශනය කියන එක ඒක තියෙනවා. ඒක අපි අර සීමාවල් දැම්මට ඒක වැඩක් නැහැ. දැන් අපි පොල් කඩන මිනිස්සයා උගතෙක් නෙමෙයි කියලා කිව්වට පොල් කඩීමේ ක්‍රියාවලිය තුළ විශාල දැනු සම්භාරයක් තියෙනවා. එහෙමකට මේ ගස් යන්න බෑ. අපි ඒ වුණාට ඒක දාලා තියෙන්නේ ප්‍රාථමික වැඩක් කියලා. මම නම් කියන්නේ වෛද්‍යවරයෙක් කරන ක්‍රියාවක තියෙන අවධානෝම ඊටත් වැඩියෙන් එයා දරනවා එයාගේ ජීවිතෙත් එක්ක. ලොකු විශයක්. ඒකට අපි ගරුත්වයක් දීලා නැති එක තියෙන්නේ. ඊට පස්සේ නිකන් ගොවියෙක් කියනවා. කුඹුරක් කරන පුදුම විශය පද්ධතියක් තියෙනවා. හැබැයි ඒකට කවුරුත් උපාධියක් දීලා නැහැ. ඒ වුණාට විශාල දැනුමක් ඒකට ඕනේ. ඈ අපි දන්නේ ඔය මේ නීරවල් හදන්න වතුර මේව කරන්න මොනවද කියන්නේ ඒවල් කරන්නේ. ඒවට අපි අගීමක් ලබා දුන්න එකයි තියෙන සමාජය. නැත්ත වෙන වෙනසක් නැහැ. සිතා බැලීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ මිනිස්සුයෙකුට දුක්ඛ සත්‍ය ජීවිතේ තේරුම් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ අපි ඉන්න තැන මේ මගේ චින්තනය මහ පීඩාකාරී කියලා. හැබැයි අර මමන්තයෙන් හරි කෙලෙස් වලින් හරි ආසත්ත වෙලා ඉන්න මිනිස්සෙක් එකකින් ගැලවෙන්නේ. ඒකෙම දෙවටි දෙවටි ඒකම හොය හොයා ඒකම හොය හොයා මේ මිනිස්සු යනව මිසක් එකකින් ගැලවෙන්නේ නැහැ. දැන් බල තණ්හාවේ ඉන්න මිනිස්සයා මේ මැරෙනෝ පෙනෙද්දි බලය පස්සේ යනවා. ධන තණ්හාවේ ඉන්න මිනිස්සයා මේ මැරෙන්න මේ තොටිල්ලින් ඒත් යනවා. මම පුදුම වෙනවනේ මේ ඔය රෝහල් වල එහෙම ගියාම මේ වයසට ගිහිල්ලා යන්තම් නැහෙන් හුස්ම ගන්නෝ පෙනහළු දෙක ඕම් මේන් නතර වෙන්න කිට්ටුයි හැට පැනලා හොටත් බිම යනන කිට්ටු වෙලා ඒත් මැච් එක බලනවා. අරගෙන අහනෝ අද ගායිද? ගායි ගායි තාත්තා ගායි. ඔව් ඔයයි. හරි අකුරියන් ගන්න නේද? හරි මැච් එක ගැවුවද කියලා අහනවා. ඈ මට සිතුණා බලන්න මේ මිනිස්සෙක ඒ වෙලාවෙත් මේ මිනිස්සෙර පොඩ්ඩක් කල්පනාවක් ඇති වෙන්න බෑ. ජීවිතය කියන්නේ මොකද්ද කියලා පොඩ්ඩක් හොයන්න. ඒ වෙලාවෙත් හිතන්නේ. ඒක තමයි ආසත්ත භාවය කියන්නේ ඒක. ඒක ඉස්සල්ලාම නැති වෙන්න ඕන. ජීවිතේ ජයග්‍රහණයක් කියන එක මම ලබලා නැහැ කියන දුක්ඛ සත්‍ය ඇති වෙන්න ඕන. මේ මම ඉන්නේ දුකකයි දුක් ගොඩකයි කියලා. අර කිඹුල කනකම් දන්නේ නැහැ වැව ගැන දන්නේ නැති මිනිස්සයා. වැව ගැන දන්න මිනිස්සයා වැවට බහින්නේවත් නැහැ. මොකද එතන කිඹුල්ලෝ ඉන්නවා කියලා දන්න. ඔය කොළඹ පැත්තෙන් මෙහෙන් ගියාම වන්දනා නඩ ඒ යන්නතන හොඳ තැනක් තියෙනවා අල්ලනෝ නාන්න කියලා වැහුව වලට පයින්නවා. කිඹුල්ලෝ ඉන්න වලවල පැනලා නාන්නේ. ඉතින් ඒක කෙනා දෙන්න කණ්ඩායම 20ක් ගියාම 19 එන්නේ. අනිත් එක අතුරු දාන. ඉතින් ඒ නිසා ජීවිත අවබෝධයේ දුක්ඛ සත්‍ය මුලින්ම ජීවිතේ ඇති වෙලා තියෙන්න ඕනේ. එහෙම කෙරෙකට තමයි ධර්මය හරියන්නේ. මේ පිටින් අඩබන කරගන්න එපා කිසිම දෙයක්. මේ ඔප්පු tira අප්පු දෙන්න බැංකු පොත්වල සල්ලි නිදහස් කරයි කියලා තණ්හාව දුරු වෙන්නේ ඒව අවශ්‍යතාවයන් සඳහා තියෙන දේවල්. ආසාව සහ අවශ්‍යතාවයන් සම්මුතිය කියන්නේ දෙකක්. අවශ්‍යතාවල් සහ සම්මුතිය ලෙස තිබුණා වේ. දැන් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ලැබෙන සිවුර පවා සම්මත කරගන්න කියනවා. කොහොමද මේ කබ් බින්දු තුනක් තියලා මේ පොට සිවුරු පොට ආයිනේ අපේ සිවුරු වෙන් කරගන්න කියන බෞද්ධ භික්ෂූන්ගේ සිවුරු. ඉතින් ඒ වගේ අපි ඉඩමක් ඔක්කොගෙන් වෙන් කරගන්න ඕන. ඈ account එකක් number එකකින් වෙන් කරගන්න ඕන. සිවුරක් වෙන් කරගන්නවා වගේ කබ් බින්දු තුනකින්. කබ් බින්දු තුනක් කියලා කියන්නේ බුලත් කොලයක් තියලා එම ලී කැලලකින් එහෙම කරනකොට ඒ බුලත් කොලේ කහට හිටිනෝ මේ සිවුරේ. අයි මැකෙන්නේ නැහැ. මොනවා දාලා හේදුවත් ඒ කහට පැල්ලන් තුන යන්නේ නැහැ. බුලත් කොලේ ඒ තරම් කහටක් තියෙනවා. ඒ කාලෙත් එහෙම දැනුත් එහෙම එකක් බින්දු තුන තියන්නේ එහෙමයි. සම්මුතියත් එක්ක ආශාවත් එක්ක ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ දේවලුත් කියන්නේ ඇයි ඒ අකාලික ගුණයට මෙහා දේවලුත් කියන්නේ ඇයි ඔබ මෙතනින් මුලින්ම ගිලිහෙන්න ඕන අකාලිකත්වයට පිවිසෙන්න. අපි ගෙදරින් යම් ආකාරයකට තියෙන වරපොටවල් ටික බිඳගත්තට පස්සේ තමයි අපි මෙතෙන්ට එන්නේ. ඒ වගේම තමයි අපේ සිත තුලත් මේ බාහිර තියෙන දෘෂ්ටි වලට තියෙන බැඳීම් ටික ලිහලා දැම්මොත් තමයි අපි අකාලිකත්වයට යන්නේ, ධර්මයට යන්නේ. ධර්මය විමසුම් බුද්ධියෙන් ශ්‍රවණය කරන්න. ධර්ම අවබෝධය කරගන්න ඕන විමසුම් බුද්ධියෙන් ශ්‍රවණය කරන්න, මේව පිළිගන්න, මතක තියාගන්න හිතන්න එපා. මේව හරි කියලා හිතන්න සූදානම් වෙන්න එපා. එතකොට තමන්ට පුළුවන් කමක් නැහැ. තමන් හැමතිස්සෙම ශ්‍රාවකේ භාවයේ හැමදාම රැඳෙන්න නෙමෙයි, මම ගුරුවරයෙක් වෙන්න ඕන කියන අදහසින් ඉගෙන ගන්න. ශිෂ්‍යෙක් සදාකාලික ශිෂ්‍යෙක් විය යුතු නැහැනේ. ගුරුවරයෙක් වෙන්න ඕන. ඔබ හැමදාම බණහන කෙනෙක් වෙන්න එපා. බණ කියන කෙනෙක් වෙන්න. සද්ධර්මයේ කියන කෙනෙක් බවට පත් වෙන්න. සදහම්මස පහල කරගන්න. මසස මනස ඉක්මවා යන්න ඕන. සදහම්මස ඒ සදහම් ඇස විකාශනය වෙන්නේ ඉන්ද්‍රියන් තුලින් නෙමෙයි. දැන් මට ඒ ඇහැ තියෙනවා. ඒ ඇහැ නිසා තමයි මම පුදුම සැනසෙල්ලක ජීවත් වෙන්නේ. නැත්තම් මොනවා තිබ්බත් පුදුම මානසික පීඩනයක් තියෙන්නේ. මොනවා තිබ්බත් මිනිස්සෙකුට ඒ ඔය විශාල සම්පත් ඒව මේව ඔක්කොමත් තියෙනවා. ලස්සන නෝන කෙනෙකුත් ඉන්නවා, දරුවෝත් තියෙනවා. ඔක්කොම තියෙන මිනිස්සු බොනවා. උන්ටම බොනවා. ඇයි? සැනසෙන්න නැහැ. ඉතින් ඒව ටිකක් මගහැරෙනවා. අපි මිනිස්සුන්ට කියලා දුන්නා නම් කලාව වගේ දේවල්, සංගීතය වගේ දේවල් වලින් මිහිර ලබන්න, මල් වවන්න, ගේ දොර ලස්සනට තියාගන්න, චිත්‍රාඳින්න වගේ පොඩි පොඩි දේවල් වලට යොමු වෙන්න ඕන මිනිස්සු ඒ නිසා. එතකොට අර මානසික ආතතිය පාළුව ඔක්කොම ගිහිල්ලා අලුත් අලුත් නිර්මාණවල ඒ සමාධින්න වලට ඊළඟට ඉන්නවා. ඒ කොහෙන් හරි ක්‍රියාත්මක වෙන්නේ අපි ළඟ තියෙන ආතතිය තමයි පහ වෙලා යන්නේ, දුර වෙලා යන්නේ. මිනිස්සුන්ගේ තියෙන දැන් රහත් වෙනකම විවිධ මනෝභාවයන් තියෙන නිසා මිනිස්සුන්ගේ තියෙන ඕන ඒ ඒකාකාරීත්වයක් මනසකට දරන්න බෑ. වෙනසක් තියෙන ඕන. එනිසා නීති ටිකක් පිළිබඳින්න නෙමෙයි, රහතුන් වගේ වෙන්න නෙමෙයි, රහත් වෙන්න පුළුවන් ඊට මූලික අදිතාලම දාගත්තොත්. ඒ කියන්නේ ආත්ම දෘෂ්ටිය ඇති කරගත්තොත්. ආත්ම දෘෂ්ටියට සමානව බලන්න එපා. දැන් ඔබට කරන්න තියෙන මොකද්ද කාර්යය? ඔබට කරන්න තියෙන කාර්යය මොකද්ද? හොඳට සම්ධර්ම ශ්‍රවණයෙන් යුක්තව අකාලිකත්වයේ සොයා යන්න, අවේදිනිකත්වයේ සොයා යන්න, චේතෝ විමුක්තිය සොයා යන්න, කර්ම නිරෝධය සොයාගෙන යන්න, සංඥා නිරෝධය, විඥාන නිරෝධය, නාම රූප නිරෝධය, සලායතන නිරෝධය. සලායතන නිරෝධය කියන්නේ ඉන්ද්‍රිය විචය ඉක්ම වීම. සලායතන නිරෝධය, පස්ස නිරෝධය, භව නිරෝධය, නිරෝධයම සොයන්න. නිරෝධගාමිනී පටිපදා, නිරෝධගාමිනී ගම, නිරෝධගමනිය. රෝධේන යන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන වලට අහුවෙච්චම රෝධේ යන්නේ. නිරෝධේ යන රෝධ නැති චක්‍රේ නැහැ. චක්‍රය අතීත අනාගත වර්තමාන චක්‍රය. රෝධ තුනක් තියෙනවා. ඒ තුනට සම්බන්ධ වෙච්ච ගමන් රෝධේ කැරකෙනවා. අතුල හතර රෝධේ වගේ කැරකෙනවා. භව රෝධේ. ඊට පස්සේ අර මායාගේ දෘෂ්ටි, මාර සංකල්ප, මාර සංඥා, ඒ මොකුත් නැතුව ලෝකේ දකින්න විශේෂ කරුණු දිගට මහා ඉන්න ඕනේ. නතර කළා ඒ කරුණ මතක තියාගෙන කරුණේ යථාර්ථය නුවණින් සොයන්න. අපැහැදිලි වුණොත් ඒ කරුණ දෙතුන් වතාවක් එකම තැන අහන්න. තවත් කරුණක් ඕන නම් ඒක අතේ ලියා ගන්නවා. ලියාගෙන ඒක තියාගෙන සක්මන් කරනවා. ආයි අමතක වෙනකොට නැවතත් ඒ කරුණ කියවලා ඔළුවට ගන්න. නැවතත් එහි යථාර්ථය සොයාගෙන යනවා. උත්තරයක් එනවට වැඩිය හොඳයි උත්තර නේනවනම්. උත්තර නේන්නේ අසඤ්ඤත අවස්ථාවල්, සංඥා කරගන්න බැරි අවස්ථාවන්. උත්තර එන්නේ සංඥාවක් කරහා. එතකොට නොතේරෙන බව අපිට තේරෙනවනම් ඒකත් තේරුමක්. නොතේරෙන බව තේරෙනවනම් ඒකත් තේරුමක්. නොතේරෙන බවත් තේරෙන්නේ නැත්තම් ඒත් එයාට තේරෙනවා. නමුත් එයා විඥාණයෙන් තේරෙනවායි කියලා ගන්නෙ නෑ. දැන් ආර්ය ශ්‍රාවකෙක්පත් වුණාට පස්සේ ආර්ය දර්ශනය කියන එක බාහිර දර්ශනය තුලින් ඒක නිර්මාණය කරන්න යන්න එපා. දැන් ආර්ය ශ්‍රාවකේ කිසි දෙයක් අල්ලන්නේ නැහැ, ග්‍රහණය වෙන්නේ නැහැ. ඒත් සියල්ලම හොඳින් භුක්ති විඳිනවා. විසාගාව කිසිම ග්‍රහණයක් නැතුව දරුවෝ 32ක් හදනවා. අපි මුළු පවුලකටම හදා ගන්නත් බෑ, පරම්පරාවකට 32ක් හදා ගන්නත් බැරි කොට අසල හදනවා. ඒ ඉතාම රූප සම්පත්තියෙන් යුක්ත කෙනෙක්. ඉතින් මොකන්ද එතකොට මේ අපි කරන්නේ? කන එකට බොන එකට එදා ගන්න එකට මේ දේවල් වලට මේ එක එක දේවල් පණවගෙන පණවගෙන මොකද්ද එකක් කරගෙන අපි මොකද්ද නැහෙනවා බෞද්ධයෝ ටික. අර මහාලතා පළඳනා වගේට පළඳාගෙන ඇවිල්ලා තමයි බණහලා තියෙන්නේ. ඉතින් ඔය නච්ච ගීත වාදිත විසුක දස්සන මාලා ගන්ධ විලේපන කිව්වනම් එහෙම මහාලතා පළඳනා පළඳාගෙන එන්න විදියක් නැහැ ජේතවනාරාමෙට. යාර කාරේ දාගෙන ඉන්න බර වැඩි. ලොකු මාල සෙට් එකක් වැටෙන්නේ මාල හතක්. මැණික් ගල් ඔබ්බෝ. ඉතින් බෙල්ල කඩාගෙන වැඩෙන මට්ටමට බර තියනවා. ඇත්තු හත් දෙනෙක් බරයි කියන්නේ බොරු කතාවක්. ඇත්තු හත් දෙනෙක් විතර වටිනවා. එච්චර ඇත්තු හත් දෙනෙක් බර එකක් කොහමද ඌස කරේ දාගෙන ඉන්නේ? මනුස්සෙක් ඉතින් ඒ වගේ මිත්‍යාවල් මේ බල කරන්නේ. ඒක මේ විසාකාවටයි ආනන්ද හැමඳුරන්ට විතරයි ලුස්සන්න පුළුවන් කියලා ඊළඟට කියනවා. ඒ පුදුම මිත්‍යා කතාවලට අපි රැවටිලා ඉඳලා තියෙන්නේ. දැන් සෝහාන් වෙලා ඉඳී ලස්සනට ඒ රූපලාවන්‍ය වැඩපිළිවෙල කළේ නැත්නම් එයා රූපරාජිනිය බවට පත් වෙයිද? නෑ, නිකම්ම පත් වෙන්නේ නෑ. ඒ ලස්සන කරගන්න ජීවිතේ අවුරුදු 7 ඉඳලා මහන්සියලා තියෙන. ඊට පස්සේ තමයි එය පංචකල්යාණී හැටියට රූපරාජිනිය හැටියට රටේ රූපරාජිනිය හැටියට එක වසරක ඇය මේ මහාලතා පළඳනාව කියන්නේ ඒක. රූපරාජිනියට හම්බෙන්නේ දැන් කාලේ මේ ඔටුන්නක් වගේ එකක් දාන්නේ ඒ කාලේ මාල හතක් දෙන්නේ. ඒක විශාල වටිනාකමක යුක්තයි. අදත් මම හිතන්නේ ලෝක රූපරාජිනියට වගේ දෙනවා මිලියන ගණන් නේ වටින මේ ඔටුන්නක් දෙනවා. ඒ වගේ තමයි එතුමෙට හම්බුනේ. ඉතින් සෝහන් වෙච්ච කෙනානේ. ඈ කේස කලාපේ හොඳින් හදාගත්තේ නැත්නම් යාට බෑ ඒක දෙන්නේ. ඉතින් ඇයි මේ අපේ බෞද්ධයන්ට කන්න එපා, හම්බ කරන්න එපා, ඉතිරි කරන්න එපා, ආස කරන්න එපා, ওই මාධ්‍ය නාලිකාවන් ටික දාගෙන මොකක් හක් ප්‍රාර්ථනා කරන්න එපා, අවසන් නිවනත් ප්‍රාර්ථනා කරන්න එපාලු. දැන් මහරාද බණටත් උදේ කිව්වේ ඒකටම. දැන් රටේම ලක්ෂ දෙක තුනක් අහනවනේ දේශනාව. බුද්ධිමත් අය මොනව හරි හිතයිනේ, කල්පනා කරලා බලයිනේ මොකද්ද මේ තියෙන්නේ කියලා. යාතියේ ප්‍රමුඛ විනාශය තියෙන්නේ බුද්ධ ආගම වැරදි විදියට සමාජගත වීම. ඉන්දියාවෙන් එක්ස්පයර් වෙච්ච ඒවා මෙහි ගෙනල්ලා විසිකලා ඒවා අපි උත්තරීතර ලෙස හඳුනගෙන මේ කෑ ගහන උදේ ඉඳලා හවස වෙනකම් පංචශීලී කියකිය. මං කියන්නේ මිනිහ බිව්වත් කමන්නේ. සීතල නම් සීතලම කා ගන්න බොන්න. හෘදර පීඩනය පාලනය කරන්න නම් ඒකට බොන්න. ඇඟේ ලොකු විඩාබරතාවයක් තියෙනවා නම් ඒකට චුට්ටක් බොන්න. කමන්නේ. හැබැයි වෙරි වෙන්න, හටි පොලේ ගහන්න, ඩ්‍රයිවින් කරන්න අමාරු වෙන්න කරන්න එපා. නොබීම ඉන්නවනම් වඩා හොඳයි. ලෙඩෙක් නෙමෙයිනේ. අර අරව ලෙඩට ගන්න බෙහෙත් නේ. සීතල නම් ඒ වෙලාවට සීතලම කා ගන්නකොට ඒක බේතක්. රුධිර පීඩනය පාලනය කරන්න වෛද්‍යවරයෙක් නියම කළොත් ඒක බේතක්. හරිනේ. ඇඟේ අමාරුවක් විශාල වශයෙන් තියෙනවා නම් එයාට ඒක හොඳයි කියලා එක්තරා බීම වර්ගයක් දැනෙනවා. දැන් අපිට තේරෙන්නේ මේ මොකද්ද මේ ඇඟේ අමාරුව කියන්නේ කියලා. ඒක අහන්න ඕන මේ බිල්ඩින් වල වැඩ කරන කොන්ක්‍රීට් දාන ගඩොල් උස්සන විශාල ඇඟ මහන්සි කරලා වැඩ කරන මිනිස්සුන්ගෙන් අහන්න ඇඟේ අමාරුව කියන්නේ මොකද්ද කියලා. අපිට ඕක තේරෙන්නේ අපි දවස් දෙකක් මේ වැඩේ කරලා බලන්න ඕන. පුදුම මේ විහෙසකාරී ක්‍රියාදාමයක් තියෙන ගෲප් එකක් හැටියට ඒක වැඩක් කරන්න පටන් ගත්තාම මේ හති අරින්න බෑ. අරයාගෙන් එන බඩු ටික මෙයා නිෂ්පාදනය කරලා ඉවර කරන්න ඕන, වැඩ කරලා ඉවර කරන්න ඕන. අතපය එකක් ඉනොයි කියලා ඉන්න බෑ. ඉතින් එක පිම්මට අර වැඩ ටික කළාට පස්සේ හැන්දෑවට ඒ මිනිස්සයාට හේ ගියපු ශරීරයක් ඉතුරු වෙන්නේ. ඉතින් ඒ මිනිස්සේ මොකක් හරි එකක් කරන්න වෙනවා. ඒ මිනිස්සේ කර කැක්කුම නැති කරගන්න. එක්ක බෙහෙත් බොන්න ඕන, එහෙම නැත්නම් මොන හරි බොන්න. මම කියන්නේ බොන්නේ කියන එක නෙමෙයි. නොබිව්වයි බිව්වයි කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. මිනිහ මරහාපු අඟුලි මාලටත් නිවන් දකින්න පුළුවන් ශාසනයක් කියන එක මම මේ පෙන්නන්නේ. ඕක වෙනුවෙන්ම අපි මැරෙන්න ඕමනාවක් නැහැ. ඔක බුද්ධ ශාසනයේ මේ මුළු බුද්ධ ශාසනයේම ඕක ඇතුළේ තියෙනවා කියලා හිතන්න යන්න ඕනේ. අද සාමින් වහන්සේලාගේ කාර්තව්‍ය මේ නිවන් දැකීම වහන්සේලා කරගන්නේ. උන්වහන්සේලා අනිත් ආගමුත් හදන්න යනවා. ආදපුවා. ඕන්නේ නේ ඒගොල්ලෝ මූණ වහන් යනවා නම් අරගෙන යනවා ඕන දිහාක කොල්ලයක්ද? ඒක නීතියේ ප්‍රශ්නයක් අවදකාරියම් නීතිය මොනවා හරි කරයි. ඉතල අපේ කාර්තව්‍යයන් ටික හොයාගත්තන කියෝ කියෝ ඉන්නේ නැතුන. ඊළඟට තව පිරිසක් ඉහළට යනකොට කියනවා මම බුදු වෙන්න යනවා. මම බුදු වෙන්න යනවා ඒ නිසා මම මාර්ගඵල නැහැ. ඒ බොරු කතාවක්. බුදු වෙන්න යන ඕන කෙනෙක් ධර්මයේ දකින්න ඕන. මිත්‍යා දෘෂ්ටිකව ගිහිල්ලා යන්න බෑ බෝසත්තරයෙකුට. බුදු වෙන්න යන ඕන කෙනෙක් ධර්මයේ දකිනවා. ධර්මයේ දැකලා අදිෂ්ඨානය මත යන්න පුළුවන්. නිර්වාණය මුලින්ම අවබෝධ කරගත්තේ දීපංකර පාද මූලයේදී අපේ ගෞතම බුදුහාමුදුරුවෝ. නමුත් උන්වහන්සේ අදිෂ්ඨානයක් කළා මම මෙතනින් මේක වඩලා අවසන් වෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ සමයේදී මිනිස්සු දහමට යොමු කළා. හරි මඟ පෙන්නවා. මාසේ ඒ අදිෂ්ඨානය මත බුද්ධත්වයට පත් වෙලාම නිවන් දකින්න ඕනේ. මමත් එහෙමයි. මමත් මේ නිකන් අද ඉවර කරගන්න මාත් කැමති නැහැ. මමත් කැමති මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයක් තියෙනවා අනාගතේ. දැන් ඒක අපිට හොඳට පේනවා මේ චක්‍රවාටයේම ගොඩක් පරණයි දැන්. දැන් ටිකක් පරණයි මේ පෘථුවිය තව කාලයක් තියෙනවා ලොකු කාලයක් නෙමෙයි. ඉතින් තව බුදු කෙනෙක් උපදින්න මහ ලොකු කාලයක් යන්නේ අවුරුදු ලක්ෂ කීපයක් පහු වෙනකොට අනිවාර්යෙන් ඔය කියන කල්ප ගණන් ගණන් කරන්න බැරි ගණන් නැහැ. කල්ප ලක්ෂයක් කියලා කියන්නේ පරම්පරා ලක්ෂයක්. දැන් මෙහාට ඇවිල්ලා තියෙන්නේ දැන් කීයද? ආයු කල්ප වලින් කියන්නේ ඒ කාලේ. ආයු කල්පයක් කියන්නේ 120යි. අසල 120යි ආයු කල්පයක් කියන්නේ. ඒකෝට කල්ප ලක්ෂයක් කියලා කියන්නේ පරම්පරා ලක්ෂයක්. දැන් ඇවිල්ලා තියෙන තාම කීයද? පරම්පරා 30ක් විතර මේ බුදුහාමුදුරු බුදු වෙලා. ඉතින් පරම්පරාද? එතකොට හිතන්න කොච්චර ඈතක්ද කියලා හිතන්නකෝ. පරම්පරා 30යි තාම ඇවිල්ලා තියෙන්නේ. ලක්ෂයක් කියන්නේ පොඩි ගානක් නෙවෙයි නේ. එතකොට මේ ලෝකේ මොන තරම් වෙනස්කකට භාජනය වෙලා මේ සත්වයාගේ මොන තරම් විභජනයකට පත් වෙලා මේ සත්වයා මීට වඩා නෙමෙයි මීට හැඩරුව පවා ලෝකේ වෙනස් වෙලා තියෙනවා. පුළුවන් මානවයාගේ මේ ලක්ෂණ පෙන්වලා දීලා තියෙනවා. ඔක වෙනස් සබදාහමක් පවා නිර්මාණය වෙන්න පුළුවන්. හව් වෙනස් සබදාහමක් පවා නිර්මාණය වෙන්න පුළුවන්. ඉතින් මේ සමයේදී තව එක බුදුවරයෙක් මේ චක්‍රවාටය තුළම බුදු වෙනව අනිවාර්යයි. මේ තලය තුළ ඉතින් ඒ මෛත්‍රී කියන නාමය ඉතින් උන්වහන්සේට ලැබෙනවා. ගෞතම බුදු පියාණන් වහන්සේ කියලානේ අපි කියන්නේ. ඉතින් මේ බුදු පියාණන් වහන්සේ ඉතින් මෛත්‍රී කියන නාමයේ දාට මේ වචනේ නොවෙන්න පුළුවන්. මේ අරුත තියෙන වෙන වචනයක් වෙන්න පුළුවන්. ඒකයි. මේ වචන ඉතුරු වෙන්නේ එදාට. මේ අරුත තියෙන වෙන එකක්. මේ කාලෙදී මේ ශාසනයට විශාල බලයක් වෙලා, ජවයක් වෙලා අපිටත් පිරුණම් පාන පුළුවන් නම් තමයි අපේ හිත පූර්ණත්වයටපත් වෙන්නේ. එහෙම නැතු කෙනෙකුට පූර්ණත්වයකට හිතපත් වෙන්නේ නැතුව එයාට මේක නිදහස් වෙන්න හිතෙන්නේ නැහැ නේ. අපි සාමාන්‍ය බඩ පිරෙන්න කාලෙ මිසක් පිඟාන දෙන්නේ නැහැ නේ. ඒක ස්වභාවයි. බඩ පිරෙන්න කෑවට පස්සේ තමයි අපි ගන්න තියන්නේ. ඒ වගේ අපිත් මේ සංසාරේ පූර්ණත්වයට හිත පිරෙන්න ඕන. මගෙන් මට ඇති. ඒක එකයි බුදුබවින් පූර්ණත්වයටපත් වෙනව. තව කෙනෙක් කියන හැබැයි සමහර අය සම්මය ප්‍රයෝගයට නිකන් බොරුවට බුදු වෙන්න යනවා. හැබැයි සමහර උදවිය බුදුබව කියලා කියන්නේ මේ මහරහත් භාවයට. ඔය මහායාන අය එහෙම කියන්නේ බුදුබව කියලා ආමන්ත්‍රණය කරන්නේ මේ මහරහත් භාවයට. ඒ බුද්ධත්වයට අනුබුදු භාවයට. ඒක කිසි වරදක් නැහැ. ඕන කෙනෙක් බුදු කෙනෙක් තමයි සද්ධර්මයේ තේරුම් ගැනීමත් එක්ක. නිසා සද්ධර්මයේ දකින්න සසර යනවද ඉන්නවද මොනව කරනවද කියලා ඔබට තීරණය කරන්න පුළුවන්. ඔබව මේ බලහත්කාරයෙන් ඇදගෙන යන හතට අටට පහෙන් ඉවරයි හයෙන් ඉවරයි එහෙම කතාවක් නැහැ. මොකද මේ සෝබා දහම කියන එක ක්‍රියාත්මක වෙන්නේ ඔබේ දහම තුල, ඔබේ කැමැත්තට. මා කියන්නේ අපාය යන්නේ මිනිස්සු සිය කැමැත්තෙන්. ප්‍රේතයෝ එන්නේ මිනිස්සු සිය කැමැත්තෙන්, යක්ඛු එන්නේ මිනිස්සු සිය කැමැත්තෙන්, දිව්‍ය ලෝකේ යන්නේ සිය කැමැත්තෙන්, මිනිස්සුයෝ වෙන්නේ සිය කැමැත්තෙන්, නිවන් දකින්නෙත් සිය කැමැත්තෙන්, රහත් වෙන්නේ බුදු වෙන්නේත් සිය කැමැත්තෙන්. අකමැති දෙයක් හම් වෙන්නේ. ඔබ කැමැති වෙන්නේ මොකද්ද? ඔබ ප්‍රාර්ථනා කරන්නේ මොකද්ද? ඒ දේ ඔබට ලැබෙනවා. ඒකට සුදුසුකම් එකතු කිරීම තමයි ඔබගේ ප්‍රාර්ථනාව කියලා කියන්නේ. එහෙම නැතුව මේ වෙන හැඟීමක් තිබුණයි සිතුවිල්ලක් තිබුණයි කියලා වැඩක් නැහැ. ඔබගේ ක්‍රියා ප්‍රතිපත්තිය තමයි සැබෑ ප්‍රාර්ථනාව. ඒක තමයි ප්‍රාර්ථනාව. ක්‍රියාවේ ප්‍රාර්ථනාව තමයි ඔබට ඉෂ්ට වෙන්නේ. එතකොට හරි. ජීවිත අවබෝධ කරගන්න මේ අනුශාසනාවත් හේතුකාරක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.